नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम रुवनत समदा सदखं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। श्रद्धावंत पिंगमुतुनि बुदुरेन वहांसी नमकगे धर्मय අපිට මේ කලාතුරකින් අහන්න ලැබෙනවා. ඒ අසන්ට ලැබෙන ධර්මය බාහිර දේ අල්ලන්නේ නැති ධර්මයේ විතරක් අල්ලන කෙනා අල්ල ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි, මේ කාලෙත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරනවා කියන අදහසින් ඉන්න කෙනා ඒ ධර්මය අවබෝධ කරනවාමයි. ඒ මතයට ආපු නැති එක්කෙනා ඒ ධර්මය අවබෝධ කරන්නේ නැහැ. ඉතින් පින්නතුනි, යෝනිසෝ මනසිකාරේ, ඒ කිව්වේ බුද්ධ දේශනාව ඒ ආකාරයෙන් මෙනෙහි කරන්න පුළුවන් කෙනා විතරක් මේ ධර්මයේ අවබෝධ කරනවා. ඒකට අර ආදි බ්‍රහ්මචාරීගේ සූත්‍රය තියෙනවා, ධර්මයේ කියලා දෙන කෙනා කෙරෙහි ගෞරවයක් තියෙන්න ඕනේ. ඒ ධර්මයේ කියලා දෙන කෙනා කල්යාණ මිත්‍රයන් වහන්සේ කියලා අඳුන ගන්න ඕනේ. ඒ දුර්ලභ ධර්මයේ ලැබෙන්නේ කල්යාණ මිත්‍රයාගෙන් කියලා අඳුන ගන්න ඕන. ඊට පස්සේ යාට ධර්මයේම සී වෙනවා මිසක් වෙන එකක් සී වෙන්නේ නැහැ. ඒක තමයි මේ ධර්ම මාර්ගයේ තිබෙන දුර්ලභකම. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසූ අය ඒ ධර්මයේම නේද සී කළේ? ඒ ධර්මයේම සී කරන අය විතරයි මේ ධර්මය අවබෝධ කරන්නේ. ඒකලත් එහෙමයි, මේකලත් එහෙමයි. ධර්මයේ කොච්චර ඉගෙන ගත්තත් ඒ ධර්මය අවංකවම අවබෝධ කරන්න ඕනි කියලා කල්පනා කරන්නේ නැත්නම් ඒ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. මොකද හේතුව ධර්මය ඕපනයිකයි. ඕපනයිකයි කිව්වේ ඔව් තමා තුළට පමනවා ගන්න එකක් මිසක් අනුන්ගෙන් බලන එකක් නෙවෙයි. ඉතින් තමා තුළට පමනවා ගන්නා ධර්මය අපට ඉතාමත් කලාතුරකින් මේ ලැබුණේ. ඉතින් මේ ධර්මයේ අවබෝධ කරන ආකාරය ගැන අපිට හිතන්න පුළුවන් යමක්, තේරුම් ගන්න පුළුවන් යමක් මේ දේශනාවෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ දේශනාවේ නම මාගන්ධීය සූත්‍රය. මජ්ක්‍ධිමනිකායේ තමයි මේ මාගන්ධීය සූත්‍රය ඇතුළත් තිබෙන්නේ දෙවෙනි කොටසේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කම්මාස ධම්ම කියන කුරු රටවැසියන්ගේ නියම්ගමේ. අපි දන්නවා මේ කම්මාස ධම්ම කියන නගරේදිමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ. ඉතින් භාරද්වාජ ගෝත්‍ර කියලා ब्राह्मणीकुगे गिनी गिनी पुदने साला वाक्ति बुना एक अन्य सामान्य साला वाक मेद्दी अरे गिनी दालों ने उन्होंने खादला में गिनी पुदने साला वाक में साला आवे बुद्ध रजान वाहन से इदावस्सले वैदसिती इतिंग उन्नाहन से वेनुविंग थाने ऐतरियक फिलिए लकल लतीबुना में भारत द्वारा गोत्र बामुना බුදුරජාණන් වහන්සේ දා උදේ වරුවේ පාසියුරු අරගෙන කම්මාස ධම්ම කියන නගරෙට ගමට පින්ඩපාති වැඩියා පින්ඩපාති වැඩලා දානි වළඳලා ඒ ගම පිටුව තිබුණු වනාන්තරයකට ගිහින් ඒ වනාන්තරේ ගහක් කෙටට ගිහින් භාවනා කළා මේ වෙලාවේ මාගන්දිය කියලා තාපසේ ඇවිදගෙන යද්දි අර භාරද්වාජ බ්‍රහ්මණයාගේ ගිනිහල්ල ශාලාවට ගිනි පුදුන ශාලාවට ගොඩ වුණා. ගොඩ වුණාම දැක්කා මේ ශාලාවේ පැත්තක තන ඇතිරියක් අතුරලා තියෙනවා. දකල කියනවා මේ භාරද්වාජ ගෝත්‍ර බමුණාට භවත් භාරද්වාජ මේ ගිනි පුදන ශාලාවේ තනතිරියක් පණලා තින්නේ කාටද මේක හරියට මිශ්‍රමණී කුට ගැලපෙන එකක් වගේ කියලා කිව්වා එතකොට මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා කියනවා මාගන්දිය තවුසට කියනවා මේ භවත් මාගන්දිය මේ දවස්වල මෙහි වැඩ ඉන්නවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. උන්වහන්සේ හරි ප්‍රසිද්ධයි අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තාදී මනුස්සානම් බුද්ධ භගවා කියලා හරි ප්‍රසිද්ධයි. උන්වහන්සේ උදෙසා තමයි අපි මේ තන ඇතිරිය පිළියෙල කළා තියෙන්නේ. එතකොට මේ මාගන්දිය කියනවා අයියෝ භාරද්වාජ මම මේ දැක්කේ නම් නොදැකිය යුතු දෙයක්. මේ තන ඇතිරිය ගැන බල්ලා කියන මම මේ දැක්කේ නොදැකිය යුතු දෙයක් මොකද හේතුව අපි අහලා තියෙනවා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උපත් විනාශ කරන කෙනෙක් කියලා අපි අහලා තියෙනවා කියන්නේ. එතකොට මේ භාරද්වාජ ගෝත්‍ර බමුණා කියනවා හා හා මාගන්දිය ඔහොම කියන්න එපා. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බොහෝ දිනක් පිළිගන්නවා. ශ්‍රමණ ක්ෂත්‍රීය පණ්ඩිතයන් බ්‍රාහ්මණ පණ්ඩිතයන් ගෘහපති පණ්ඩිතයන් පිළිගන්නවා. උන්වහන්සේ කියන කරුණ කෙරෙහි ලොකු අවබෝධයකින් ඉන්න පිරිසක් රටේ ඉන්නවා. ඒ නිසා ඔහොම එකපාරට කියන්න එපා කිව්වා. කියනකට මෙයා කියනවා කවුද මාගන්දිය කියනවා නෑ නෑ නෑ මම උන්වහන්සේ ඉදිරියේ වුණත් මං කියනවා මේක පෞල් විනාශ කරන කෙනෙක් කියලා මං කියනවා කිව්වා. මොකද එහෙම තමයි කිව්වා මේ සූත්‍රවල අපේ සූත්‍රවල අපේ පොත්වල ඇවිල්ලා තියෙන විදිහට කිව්වා ඒ කියන්නේ. එතකොට භාරද්වාජ කියන එහෙනම් ඔබට බරක් නැත්තම් ඔය කතාව ශ්‍රමණ ගෞතමයන් ආවට පස්සේ මම්ම කියන්නම් කියන එක. ඔබ මෙහෙම කිව්වා කියලා. අර වනාන්තරයේ භාවනා කරමින් සිටි බුදුරජාණන් වහන්සේට ඔව් දිව්‍ය ශ්‍රවණයෙන් මේගොල්ලන්ගේ මේ සාකච්ඡාව ඇහුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හවස් වරුවේ ඒ ගිනි පුදන ශාලාවට වැඩම කළා. වැඩම කළා අර තන ඇතිරියේ වාඩි වෙලා හිටියා. ඉන්නකොට භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඒවල ඉතින් කතාබස් කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ එකපාරට තන ඇතිරිය පෙන්නලා අහනවා භාරද්වාජ මාගන්දිය කියන තාපසිකෙක්ක මේ තනේත්‍රිය මුල් කරගෙන මේ කතා බහක් ඇතුළු නැද්ද කියලා අහුවා. අහනකොටම මේ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ඇඟීම් අවිල් කෙලින් වුණා මේ කාරණේ මුන්නහසේ දැනගත්තනේ කියලා. ඊට පස්සේ කියනවා බවත් ගෞතමයන් වහන්සේට මම මේක කියන්න තමයි හිටියේ. නමුත් මම මේක කියන්න කලින්ම ඔබ වහන්සේ ඔව් මේ කාරණේ මගෙන් ඇහුවා. අපි අතර ওই කතාවක් ඇති වුණා තමයි. එතකොට මේ ඒ කතාව ඇති වුණේ මෙන්න මෙහෙමයි කියලා පටන් ගන්න හදනකොටම මොකද වුණේ මේ මාගන්ධියත් එතෙන්ට ආවා. ආපු වෙලාවේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කතාබස් කරලා වාඩි වුණා. වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ මාගන්ධියට මෙන්න මෙහෙම කියනවා. බලන්න මේ එකපාරට බුදුරජාණන් වහන්සේගේ මේ මිනිස්යන්ව අවබෝධ කිරීමේ හැකියාව. දැන් මාගන්ධිය කියන්නේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කර කර හිටපු කෙනෙක්ද? නෑ. දොස් කී කී හිටපු කෙනෙක්. එයාගේ අවබෝධය වැහිලා තිබුණේ එතන. එයාට එන්න බැරි අවබෝධයට. නමුත් බුදුරජාණන් වහන්සේ එකපාරට එයාගේ බුද්ධියට කතා කළා. මෙන්න වෙනස. බුදුරජාණන් වහන්සේ මාගන්ධියකින් ඔබ මෙහෙම කිව්වේයි මෙහෙම කතා කළා මොකුත් ඇහුවේ නෑ. අහන්න නැතු එකපාරටම මෙන්න මේ දේශනාව පටන් ගත්තා. මාගන්ධිය චක්කුංකෝ මාගන්ධී රූපාරාමං රූපරතං රූප සම්මුදිතං කියන මාගන්ධී මේ ඇස කියලා කියන්නේ මේ රූපය තුලම පවත්තන්න කැමති එකක්. ඇහැට පේන රූපෙත් එක්ක තමයි ඇහැ පවතින්නේ. රූපරතං ඇහැ තියෙන්නේ රූපයට ඇලිලා. රූප සම්මුදිතං ඇහැ තියෙන්නේ රූපයෙන් සතුටු වෙවි. තං තථාගතස්ස දන්තං ගුත්තං රක්ඛිතං සංගුතං ඒ ඇහැ තථාගතයන් වහන්සේ දමණය කළා තියෙනවා. ඊළඟට සංවර කළා තියෙනවා, රැකගෙන තියෙනවා, මනාකොට සංවර කළා තියෙනවා. තස්සච සංවරාය ධම්මං දේශේති. ඒ ඇස සංවර කිරීම පිණිස ධර්ම දේශනා කරනවා. මාගන්ධිය ඕක ගැන කල්පනා කළා වෙන්නේ ඔබ කිව්වේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ අභිවෘද්ධිය විනාශ කරන කෙනෙක් කියලා. ඕකද වෙන්නේ කියන්නේ ඇත්තේ කියලා කිව්වා. එතකොට මේ මාගන්ධිය කියනෝ ඒ කාරණේ හරි බවත් ගෞතමයන් වහන්සේ මම එහෙම තමයි කියනවා කිව්වේ. ඒකට තමයි කියනවා කිව්වේ. ඒ විදිහට තමයි කියන සූත්‍රයේ අපි ඉගෙනගෙන තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහන මාගන්ධියගෙන් මාගන්ධිය කන කියලා කියන්නේ සබ්දේ පදිංචි කරගෙන ඉන්න කෙනෙක් ඉන්න දෙයක්. සබ්දේහි ඇලී තිබෙන දෙයක් කන කියන්නේ. කන කියන්නේ සබ්දේහි ඇලී තිබෙන දෙයක්. සබ්දේ පදිංචි කරගෙන ඉන්න එකක්. සබ්දෙන් සතුටු වෙවි කියන එකක් තමයි කන කියලා කියන්නේ. අන්නේ කන තථාගතයන් වහන්සේ දමණය කළා තියෙනවා. මනාකොට පාලනය කළා තියෙනවා, ආරක්ෂා කළා තියෙනවා, සංවර කළා තියෙනවා. ඔබ ඒක වෙන්නේ නැති වෙයි කිවි මේ අභිවෘද්ධි වනසනවා කියලා. එතකොට මාගන්ධිකෙන ශ්‍රමණ ගෞතමයන් වහන්සේසිය ඒකට තමයි කියන මා කිව්වේ මේ අභිවෘද්ධිය වනසනවා කියලා අපේ පොත්වල තියෙන්නේ එහෙම තමයි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනවා මාගන්ධිය නාසය නාසය කියන්නේ ගන්ධාරාමං මේ ගඳ සුවඳ තුලම තියෙන පවත්තන එකක්. ගඳ සුවඳට ඇලිච්ච එකක් නාසය කියන්නේ. ගඳ සුවඳින් සතුටු වෙන එකක් නාසය කියන්නේ. ආන්නේ නාසය තථාගතයන් වහන්සේ දමණය කළා කියනවා, පාලනය කළා කියනවා, රැකගෙන ඉන්නවා, සංවර කළා කියනවා. ඒගෙනුන් නැති ඔබ එනම් කිව්වේ මේ අභිවෘද්ධිය වනසනවා කියලා. ඉතින් කියනවා එහෙමයි ස්වාමීනි, එහෙමයි මේ ගෞතමයන් වහන්සේ, මම ඒ ගැන තමයි කිව්වේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එයාට කියනවා මාගන්ධිය දිව කියලා කියන්නේ රසය තුලම තියෙන එකක්. රසයට ඇලුණු එකක්. රසයෙන් සතුටු වෙන එකක්. අනේ දිව තථාගතයන් වහන්සේ දමනය කළා, පාලනය කළා, ආරක්ෂා කළා, සංවර කළා. ඒක වෙන්නේ නැති ඔබ කිවි මේ අභිවෘද්ධිය දියුණු වනසනවා කියලා කිවි ඒක වෙන්නේ නැති ඒවා. ඊර්වසේ බුදුරජාණන් මාගන්ති කියෝ ඒක තමයි කිව්ව කිව්වේ. බුදුපස්සේ මාගන්දීට කියනවා මේ මාගන්දී කය කියලා කියන්නේ ස්පර්ශය තුලම පදිංචි වෙච්ච එකක්. කය. ස්පර්ශයෙන් ස්පර්ශයට ඇලී තිබෙන එකක් කය. ස්පර්ශයෙන් සතුට වෙන එකක්. ඒ නිසා ඒ කය තථාගතයන් වහන්සේ දමනය කළා, පාලනය කළා, ආරක්ෂා කළා, සංවර කළා. ඒක වෙන්නේ නැති ඔබ මේ කිව්වේ අභිවෘද්ධිය දියුණු වනසනවා කියලා. ඔව් එහෙම තමයි කියනවා කිව්වේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාගන්දීට කියනවා මාගන්දී මනස කියන්නේ මේ අරමුණ තුල පදිංචි වෙලා ඉන්න එකක්. මනස අරමුණු වල ඇලී තිබෙන එකක්. අරමුණු වලින් සතුටු වෙවි තිබෙන එකක් මනස කියන්නේ. අන්නේ මනස තථාගතයන් වහන්සේ දමනය කළා. තථාගතයන් වහන්සේ දමනය කළා, පාලනය කළා, ආරක්ෂා කළා, සංවර කළා. ඒක වෙන්නේ ඔබ මේ කිව්වේ මේ අභිවෘද්ධිය වනසනවා කියලා. එහෙම තමයි කිව්වා. ඒක තමයි කිව්වා කිව්වේ. එතකොට මේ මාගන්දීගෙන් අහන බුදුරජාණන් වහන්සේ මාගන්දී මේ ගැන මොකද ඔබ කියන්නේ? කෙනෙක් ඉන්නවා මේ ඇහින් රූප දැකලා ඒ ගැන සතුටු වෙලා ඉෂ්ටකාන්ත මනාප රූප පිනව පිනව හිටපු කෙනෙක් ඉන්නවා. කලින් කියන්නේ කලින් ඉස්සර යා ඇහින් රූප බල බල ඒකින් සතුටු වෙවි හිටපු එක්කෙනෙක්. මෙයා පස්සේ කාලෙක මේ රූපයේ ඇහැට පේන රූපවල හට ගැනීම අවබෝධ කරනවා. ඒ රූප නැසියාම අවබෝධ කරනවා. ඒ රූපවල ආස්වාදය මේකයි කියලා අවබෝධ කරනවා. ඒ රූපවල ආදීනව මේකයි කියලා අවබෝධ කරනවා. ඒ රූපවලින් නිදහස් වෙන්නේ මෙහෙමයි කියලා නිස්සරණේ අවබෝධ කරනවා. මේ විදිහට රූපවල ඒ ඇහැට පෙනිච්ච රූපින් සතුටු වෙ හිටපු පුද්ගලයා මුල් කාලේ පස්සේ කාල වෙනකොට ඒ රූපයෙහි හට ගැනීමත් වෙනසීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයක් කියන මේ කරුණු අවබෝධ කරගෙන රූප තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා රූපයේ දකින්න තියෙන ඇවිස්සිල්ල දාහය නැති කරලා පිපාසි නැති කරලා හිත සංසිඳිලා වාසය කරනවා නම් ඉබඳු එක්කෙනෙක් ගැන මාගන්දී මොකද්ද කියන්න තියෙන්නේ? මාගන්දී කියනවා බවත් ගෞතමීනි ඉබඳු එක්කෙනෙක් ගැන මට කියන්න දෙයක් නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආන මාගන්දී මොකද කියන්නේ ඔබ? මේ හොඳට මේ මිහිරි ශබ්ද වලින් ප්‍රියමනාප ශබ්ද වලින් සතුටු වෙවි පිනව පිනව කන පිනව පිනව හිටපු එක්කෙනෙක්. පස්සේ කාලෙක එයා ඒ ශබ්ද වල හට ගැනීම අවබෝධ කරලා ඒ ශබ්ද නැතිවීම අවබෝධ කරලා ශබ්ද වල ආස්වාදේ මොකද්ද කියලා අවබෝධ කරලා ඒ ශබ්දවල ආදීනවය අවබෝධ කළා. ශබ්දවලට තිබෙන චන්දරාගී දුරු කළා, නිස්සරණයටපත් වෙලා. ශබ්ද තණ්හාව සම්පූර්ණයෙන් දුරු කළා නම්, ඔව් ශබ්ද ඇසීමට තිබෙන දාහය නැති කළා නම්, පිපාසය නැති කළා නම්, ආධ්‍යාත්මිකව යා සංසිඳිලා ඉන්නවා නම්, ශබ්ද පස්සෙන් නැතුව. මොකද එයා ගැන කියන්න තියෙන්නේ කියලා අහුවා. එතකොට මාගන්දී කිව්වා බවත් ගෞතමින් වහන්සේ ගැන කියන්න දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්දිය කෙනෙක් ඉන්නවා නාසයෙන් ගඳ සුවඳ ඉෂ්ඨකාන්ත මනාපෝ සුවඳ පස්සේ ගියපු කෙනෙක්. නාසයෙන් සුවඳ පස්සේ ගිය නාසය පිනව පිනව හිටපු එක්කෙනෙක් හිටියා. එයා මොකද කළේ? ඒ ගඳ සුවඳ නාසයේ පිනුපුවේ ගන්ධය ගැන මේ හට ගැනීම නැතිවීම ආස්වාද ආදීනවේ නිස්සරණී කියන කරුණු පහ අවබෝධ කරලා ගන්ධ තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ දෙම්මනම් නැති කළ දෙම්මනම් ඒ පිපාසය දුරු කළා නම් එයා ආධ්‍යාත්මිකව සංසිඳීමට පත් වුණා නම් මොකද්ද එයා ගැන අමුතියෙන් ඔබට කියන්න තියෙන්නේ මම මේ බෞද්ධ ගෞතමයන් වහන්සේ මට එයා ගැන කියන දෙයක් නැහැ කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්ධිය ඉෂ්ඨකාන්ත මනාප රස තියෙනවා දිවෙන් දත යුතු කෙනෙක් ඉන්නවා දිව පිනව පිනව ඉන්නවා ඒ කෙනා ඒ දිව පිනව පිනවෙන්නේ රසයෙන්නේ ඒ රසේ හට ගැනීම නැතිවීම ආස්වාදේ ආදීනව නිස්සරණය කියන මේ කරුණු අවබෝධ කරලා ඊට පස්සේ එයා මේ රස තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා නැති කළා රස තෘෂ්ණාව දුරින්ම දුරු කළා ආධ්‍යාත්මිකව සංසිඳිලා ඉන්නවා නම් එයාගෙන මොකද්ද කියන්න තියෙන්නේ කියලා ඇහුවා ඉතින් කිව්වා අනේ එයාගෙන කියන්න දෙයක් නැහැ කිව්වා ඊට පස්සේ අනව කයට දැනෙන පහස ඉෂ්ඨකාන්ත මනාපු පහස නිසා කය පිනව පිනව හිටපු එක්කෙනෙක් ඉන්නවා මේ කෙනා පස්සේ කාලේ ඒ ස්පර්ශය අවබෝධ කරනවා ස්පර්ශය හට ගැනීම ස්පර්ශය නැතිවීම ස්පර්ශයේ ආස්වාදේ ආදීනවේ නිස්සරණ අවබෝධ කළා ස්පර්ශය ලැබීමේ තණ්හාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා ඒ පරිදාහය බැහැර කරනවා දුරු කරනවා ඒ පිපාසය නැති කරනවා නැති කළා එයා ආධ්‍යාත්මික සංසිඳිලා සිටිනවා නම් මාගන්ධිය මොකද ඔබ කියන්නේ කියලා ඇහුවා එකවයි කියන්න දෙයක් කියන්නේ නැහැ කිව්වා බුදුරජාණන් වහන්සේ මාගන්ධියට කියන මාගන්ධිය මාත් ඊ වගේ එක්කෙනෙක් තමයි කියනවා මාගන්ධිය මං ගෙදරින් ඉද්දී පංචකාමයෙන් සතුටු වෙවි වාසය කරපු කෙනෙක් කියන මාගන්ධිය මට ප්‍රාසාද තුනක් තිබුණා මම මේ වැසි කාලේ හිටියේ එක ප්‍රාසාදයක සීත කාලේ හිටියේ තව ප්‍රාසාදයක ගිම්මාන කාලේ හිටියේ තවත් ප්‍රාසාදයක මාගන්ධිය මේ වැස්ස කාලේ මාස 4ෙම මම බුඩ තට්ටුවෙන් පහලට බහින්නේ නැහැ මට උපස්ථාන කරන්න හිටියේ කාන්තාවන් විතරයි නමුත් මට පුළුවන් වුණා පස්සේ කාලේ ඒ කාමයේහි කාමයේ හට ගැනීමත් නැතිවී යාමත් ආස්වාදයත් ආදීනවත් නිස්සරණයත් කියන මේ අවබෝධ කරන්න ඒ ආකාරයෙන්ම අවබෝධ කරන්න මට පුළුවන් වුණා මං කාම තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා කාම පරිදාහය ප්‍රහාණය කළා මම ආධ්‍යාත්මිකව සංසිඳී වාසය කරන්නේ එතකොට මට පේනවා මේ අනිත් මිනිස්සු අනිත් අය මේ කාම තණ්හා දුරු කරේ නැති නිසා කාම තණ්හා විසින් මේ මිනිස්සුන්ව විනාශ කරන හැටි කාම තණ්හා විසින් මේ මිනිස්සුන්ව කාලා දාන හැටි මේ මිනිස්සු කාම තණ්හාවෙන් දෙවි දෙවි ඉන්නේ හැටි ඒ කාමයේ සේවනයේ කරද්දි ඒ සෑහීමකට පත්නවි මේ මිනිස්සු ඒකෙන් දෙවි දෙවි ඉන්න ආකාරයේ දකිද්දි මට නම් මේ කාමය ගැන සිතක් පහළ වෙන්නේ නෑ මං කැමති වෙන්නේ නෑ ඒකට හේතුව තමයි කියනවා මාගන්ධිය කාමයේ කෙරෙහි කාමයන් කෙරෙහි කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව යම් කිසි දිව්‍ය ශපයක් තියෙනවා නම් ආන් ඒ ශපේ මං අත්දකිනවා ඒ නිසායි කියනවා කාම ශපේට යාහිත බුදුරජාන් වහන්සේ ඒ නිසායි කියනවා කාම ශපේ කෙරෙහි හිත පහළ වෙන්නේ නැත්තේ ඒක මේ වගේ කියනවා ඒ තමයි මහා ධනෙ තියෙන ධනවතෙක් ඉන්නවා මේ ධනවතා මේ මනුස්ස ලෝකෙ ඉඳෙද්දි පංචකාමයෙන් සිත සතුටු කර කර වාසය කරනවා මෙයා බොහොම මේ කායින සුචරිතං චරිත්වා කයින් සුචරිතී හැසිරිලා වචනින් සුචරිතී හැසිරිලා මනසින් සුචරිතී හැසිරිලා කයබිනි මරණින් මතු සුගතියේ ස්වර්ග ලෝකේ උපදිනවා තවතිසා දිවී ලෝකේ උපදිනවා ඉපදිලා මේ නන්දන වනේ දිව්‍ය පිරිස පිරිවරාගෙන දිව්‍ය කාමෙන් සතුටු වෙ ඉන්නවා. ඉන්නකොට මෙයාට තේනවා මනුස්ස ලෝකේ මේ ගෙවල් වල ඉන්න අය පංචකාමී සතුටු වෙන හැටි. දැක්කට මෙයාට මේ ආයමත් මේ පංච මිනිස් ලෝකේ පංචකාමී විඳින්න ඕන කිසිතක් පහළ වෙන්නේ නැහැ කියනවා. මොකද හේතුව අර දිව්‍ය මානුෂිකත්වයේ තමයි දිව්‍ය පංචකාමයේ තමයි ඔව් අග්‍ර සැපයක් හැටියට යාට ඒ වෙලාවේ පේන්නේ. ඒ නිසා යා කිසිසේත් පල්ලෙහාට වැටෙන්න කැමති නැහැ කියනවා. ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ මාගන්ති ඒ වගේ තමයි. මමත් ගිහි ජීවිතය ගත කරද්දි මට මාලිගා තුනක් තිබ්බා. මේ මාලිගා තුනේ මම වාසය කළා. නමුත් මට මේ කාමයන්ගේ හට ගැනීමත් නැසියාමත් ආස්වාදයත් ආදීනෝයත් නිස්සරණයත් කියන කරුණු පහ අවබෝධ කරගෙන යථාර්ථයෙන්ම අවබෝධ කරගෙන මම මේ පංචකාම තෘෂ්ණාවෙන් නිදහස් වුණා. ඒ දැවිල්ලෙන් නිදහස් වුණා. ඒ නිසා මට පේනවා මේ මිනිස්සු පංචකාමෙ පස්සේ ගිහිල්ලා කාමෙන් දැවි දැවි ඉන්න ආකාරය. ඒ නිසා මට ඒකෙහි කිසි ඇලීමක් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. මොකද ඊට වඩා දිව්‍ය සත්‍යයක් මං විඳිමින් ඉන්න නිසා කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ එක මේ වගේ එකක් කියනවා. මාගන්දිය මේ කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. කුෂ්ඨ රෝගියාගේ ඇඟේ සම්පූර්ණම කුෂ්ඨේ පැසවරෝ. පැසෙව්වට පස්සේ මේ ඒ කුෂ්ඨේ පණුව ගහනවා. ගහවහම පස්සේ මේ මනුස්සයා මොකද කරන්නේ? මේ පණු කැවිල්ලට පුළුවන් තරම් කහනවා. කහලා කහලා ගිනි කබලක් අරගෙන මේ ඇඟ තවනවා. තවනකට මෙයාට ඒකින් තමයි මෙයා සතුටක් ලබන්නේ. එතකොට මෙයාගේ යාළි මිත්‍රයෝ මොකද කරන්නේ? මෙයාව අරගෙන යනවා වෙද මහත්තයෙක් ගාවට. වෙද මහත්තයා මොකද කරන්නේ? මෙයාට බෙහෙත් කරනවා. බෙහෙත් කළා අර කුෂ්ඨේ සම්පූර්ණයෙන්ම සනීප කරනවා. සනීප කරාට පස්සේ මෙයාට දකින්න ලැබෙනවා ඒ වගේම කුෂ්ඨයක් හදිච්ච තව පුද්ගලයෙක්ව. අර වගේම කහ කහ ඉන්නවා. ඒ වගේම ගිනි කබලක් අරගෙන ඇඟ රත් කරනවා. එතකොට මෙයාට හිතෙනවද කියලා අහනවා, අනේ මට ආයෙත් කුෂ්ඨ හැදෙනව නම් කොච්චර හොඳයිද? ආයෙමත් මට කහ කහ ඉන්න ඇත්නම් කොච්චර හොඳයිද? ආයෙමත් මට ගිනි කබලකින් රත් කර කර ඉන්න ඇත්නම් කොච්චර හොඳයිද කියලා හිතෙනවද කියලා අහනවා. එතකොට මේ මාගන්දී කියන අනේ භවත් ගෞතමී නාසී යාට හිතෙන්නේ නෑ. ඒ මොකද කියලා අහනවා. කියනවා මේ භවත් ගෞතමී නාසී ඒක අසනීපයක් කියනවා. රෝගයක් කියනවා. ඒ රෝගය බෙහෙත් කරලා සනීප කරලා තියෙන්නේ. ඒ නිසා යා ආයේ කැමති නෑ කියනවා ඒ රෝගේ හදාගන්න. කියනවා මාගන්දී මං ගිහි ජීවිතයේ ගත කරපු කාලේ පංචකාම සැපවත් අන්නේ වගේ කියන විඳපු. බලන්න බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කල්පනා කරපු ආකාරය. ඒ වගේ එකක් කියනවා. අන්තිමට අවබෝධ කරගත්ත කියනවා පස්සේ කාලේ මේ කාමයෙහි හට ගැනීමත් නැති වී යාමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් අවබෝධ කරගෙන මේ කාම තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා කාම පරිඩාහය දුරු කරලා කාම පිපාසය නැති කරලා වාසය කරද්දි මට පේන අනිත් උදවිය මේ කාම තණ්හාවෙන් ඒගොල්ලන්ව විනාශ වෙන හැටි. ඒ තණ්හාව විසින් ඒගොල්ලන්ව කාල දානවා. ඊළඟට කාම පරිඩාහයෙන් දෙවි දෙවි ඉන්නවා. එතකොට මට කවදාවත් ඒගොල්ලන්ගේ කාමයේ මටත් විඳින්න ඕන කියලා හිතින් නෑ කියනවා. හිතක් පහළ වෙන්නේ නෑ කියනවා. මොකද හේතුව ඒ කාම සැපේ ඒ ඉක්මවා අකුසලෙ ඉක්මවා ගිය දිව්‍ය වූ සැපයක් මා හත් දකින නිසා කියනවා. ඒ දිව්‍ය වූ සැපෙන් සතුටු වෙන නිසා මම මේ හීන වූ කාම සැපේට සතුටු වෙන්නේ නෑ කියනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්දී අර පුෂ්ඨ රෝගියා ගැන ආය කල්පනා කරන්න. ඒ කුෂ්ඨ රෝගියා අර ශරීරේම කහ කහ ගිලි කබලකින් ශරීරේ රත් කර කර හිටියා. පස්සේ කාලේ යා සම්පූර්ණයෙන් සනීප වුණා. සනීප වුණාට පස්සේ යාට ගිනි කබලක අවශ්‍යතාවය තියෙනවද? නෑ. ඊට පස්සේ මාගන්දියට කියනවා මාගන්දිය ඒ සනීප වෙලා හිටපු එක්කෙනාව බලවත් පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා එයාව අරගෙන ගිහිල්ලා ආයෙත් ගිනි කබලෙන් තවන්න හදනවා. එතකොට මොකද කියන්නේ මේ පුරුෂයා කැමති වෙයිද කියලා අහනවා ඒ ගිනි කබලෙන් ආයෙ තවනවට. අනේ කැමති නෑ කියනවා. යා කය හිට මෙහෙට අදිනවයි කියනවා. ගිනි කබලට යන්න බැරුව. ඒ මොකද කියලා අහනවා. ඉතින් කියනවා මේ බවත් ගෞතමයන් වහන්සේ මේ ඒ ගිනි කබලෙන් ඉන්න ගින්දර සැර කටුක පහසක් කියනවා ශරීරයට. ඒක මහා තැවිල්ලක් කියනවා. ඒක මහා දෙවිල්ලක් කියනවා. ඒ නිසා ඒක කැමති නෑ කියනවා. එතකොට මේ මාගන්දියගෙන් බුදුරජාන් වහන්සේ අහනවා. ඉතින් මාගන්දිය ඉතින් ඒ කාලේ යා මේ කලින් ඒකට යා කැමතුණේ නැද්ද? එයා කලින් ඒකට සතුටු වුණා නේ ගිනි කබලෙන් එක තවන එකට. ඇයි යා දැන් ඒකට අකමැති කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්දිය ඇයි මේ එකම ගිනි කබලින් තැවිල්ලදී කලින් සතුටු වෙන්නත් දැන් යා අසතුටු වෙන්නේ මොකද මේ? එතකොට මාගන්දී කියනවා බවත් ගෞතමයන් වහන්සේ අර කුෂ්ඨ රෝගියා ඒ ගිනි කබලෙන් ඒ වනමුකේ කහද්දි කහද්දි කහද්දි එයාගේ ඉඳුරන් අර තුවාල වෙලා තිබුණා අර කැසිල්ලට. ඒ නිසා මේ ගිනි කබලෙන් ඇතිවෙන දුක් පහස එයාට දැනුනේ සැපයක් විඳිනවා වගේ විපරීත සංඥාවක් කියනවා තිබුණේ. එයාට තිබුණේ විපරීත සංඥාවක් කියනවා අර ගිනි කබලෙන් රත්වී තියෙද්දි තුවාල වෙලා තිබිච්ච නිසා විපරීත සංඥාවක් තිබුණ කෙනෙක් ගිනි කබල රස්නේ යාට දැනුනේ සැපක් වගේ. නමුත් ඒ ගිනි කබලෙන් තියෙන දුකමයි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්දිය ඔය වගේමයි කියනවා. ඔය විදිහමයි කියනවා. අතීතේ යම් කාමයක් ඇද්ද? කාමයක් තිබුණාද අතීතේ? ඒක දුක් පහසින් යුක්තමයි. මහා දෙවිල්ලකින් තැවිල්ලකින් යුක්තමයි කියනවා. අනාගතේ යම් කාමයක් හටගන්නවාද ඒ කාමයත් දුක් පහසකින් යුක්තමයි. මහා දෙවිල්ලකින් තැවිල්ලකින් යුක්තමයි. වර්තමානයේ යම් කාමයක් තිබෙනවාද ඒ කාමයත් දුක් පහසින් යුක්තමයි. මහා දෙවිල්ලකින් තැවිල්ලකින් යුක්තමයි කියනවා. ඒ මිනිස්සු මේ කාමයේ මුල් කරගෙනමයි අකුසල් රැස් කරගන්නේ. කාමයේ මුල් කරගෙන ඔන්න ප්‍රාණඝාතය කරනවා. කාමයේ මුල් කරගෙන සොරකම් කරනවා. කාමයේ මුල් කරගෙන අනාචාරයේ හැසිරෙනවා. කාමයේ මුල් කරගෙන මත්පැන් බොනවා. කේලම් කියනවා, බොරු කියනවා, නිඳා අපහාස කරනවා, සිල්ලතුන්ට ගරහනවා. කාමයේ මුල් කරගෙනම. එතකොට මේ වගේ නොයී පව් රැස් කරගන්නවා කාමයේ නිසාම. එතකොට මොකද වෙන්නේ? ඒ කාමයේ නිසාම ඒගොල්ලෝ පව් නේද රැස් කරගන්නේ. පව් රැස් කරගෙන කාම සැපයක් පතපතා කාම සැපේ විනිවිද කාම තණ්හාවෙන් ඒගොල්ලන්ව විනාශ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාමයන් කෙරෙහි අවීතරාගී, ඒ කියන්නේ ඇල්ම දුරු නොකළ අය ඒ කාම තණ්හාව විසින් කනවා, කාම තණ්හාව විසින් දවනවා, කාම තණ්හාවෙන් දැවි දැවි උපහත ඉන්ද්‍රිය. උපහත ඉන්ද්‍රිය කියන්නේ අර මේ කුෂ්ඨ ඇදිච්ච වෙලාවේ තිබෙන ශරීරයේ තියෙන හැබෑ ඉන්ද්‍රිය නෙමෙයි, කහලා මේ වෙනස් වෙලානේ. ඒ වගේ කියන මේ කාම තණ්හාවට මිනිස්සු ගියාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? දුක්ඛ සම්පස්සේව ච කාමේසු සුඛමේත විපරීත සංඥං පච්චලත්තුං. මේ දුක් සංඥාවමයි කියනවා මේ විපරීතව එයාට දැනෙන්නේ මේ සැපයි කියලා. දුකමයි කියනවා සැපයි සැපයි කී කී දැනෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මාගන්දියාට මේ ඒ වන තුවාල හැදිච්ච ශරීරයේ තියෙන පණු කෑමට ලක් වෙච්ච ශරීරයේ තියෙන පණු කැවිල තියෙන කුෂ්ඨ රෝගියා ගිනි අඟුරු කබලෙන් කය තවන්න මෙයාට වෙන්නේ මොකද? තව තවත් මෙයාට කහන්න පුළුවන් කියනවා. ගිනවුරු කබලෙන් කය තවන්න තවන්න කුස්තෝග හැදිච්ච එක්කනාට තව තව කහන්න පුළුවන් කියනවා. තව තව කහන්න කහන්න තව තව තුවාලේ වැඩි වෙනවා කියනවා. තව තව තුවාලේ අපිරිසිදු වෙනවා. තව තව ගඳ ගහන්න ගන්නවා. තව තව සැරව හැදිනවා. හැබැයි එයාට වනමුකේ කහන නිසා එයාට ඒකෙන් ආස්වාදයක් ආස්වාද මාත්‍රීකුත් තියෙනවා. ඒ වගේ කියනවා මේ කාමයේ නිසා. කාමයේ නිසා මේ ආස්වාද මාත්‍රයක් තියෙනවා. මේ ආස්වාද මාත්‍රයක් තියෙන නිසා මේ පස්කම් ගුණය යා සේවනී කරද්දි කරද්දි එයාට වැඩෙන්නේ කාම තෘෂ්ණාව, කාම පරිදාහය, කාම දැවිල්ල විතරයි කියනවා. ඊට පස්සේ මාගන්ධියකින් අහන මාගන්ධිය ඔබ දැක්කද රජ කෙනෙක් නැත්නම් රජ ඇමතියෙක් මේ පංචකාම ගුණයන් සේවනය කර කර පංචකාම ගුණයන් සතුටුවේ ඉඳලා කාම තණ්හාව අත්හැරලා කාම දාහය අත්හැරලා ආධ්‍යාත්මික සංසිඳීමෙන් වාසය කරන රජෙක් දැක්කද? ආධ්‍යාත්මික සංසිඳීමෙන් වාසය කරන ඉහළ පෙළේ මෙතියමතිවරයෙක්ව දැක්කද කියලා අහනවා. දැක්කේ නෑ කියනවා. අතීතය අහලා තියෙනවද කියලා අහනවා. ඒගොල්ලෝ එහෙම රජ මේ කාම තණ්හාව අත්හැරලා සතුටින් ඉන්නවා. එහෙම නෑ කියනවා. සතුට වෙන්නේ ඒගොල්ලෝ මොකද්ද හොයන්නේ? කාම සේවනයේමයි සතුටක් හැටියට හොයන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශමයි සතුට ලබන්න කියලා හොයන්නේ. වෙන දෙයක් හොයන්නේ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මාගන්ධී සාදු සාදු මාගන්ධී මමවත් අතීතී රජෙක් එහෙම ඉන්නව දැකලා නෑ. වර්තමානයේ රජෙක් එහෙම ඉන්නව දැකලා නෑ. අනාගතයේ දැකලා නෑ කියනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මාගන්ධී අපි දැකලත් නෑ කියනවා. ඒ නිසා ඒ සියලු දෙනා මේ එහෙම නෑ කියනවා. යම් කිසි කෙනෙක් මේ කාම තණ්හාව ප්‍රහාණය කළා නම්, කාම තණ්හාව අත්හැරියා නම්, කාම දාහේ දුරු කළා නම්, ඒ සියලු දෙනා මේ කාමයන්ගේ හට ගැනීමත්, නැසී යාමත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් කියන මේ කරුණු පහම අවබෝධ කරලා, ඒ ආකාරයෙන්ම අවබෝධ කරලා, කාම තණ්හාව දුරු කරලා, කාම පිපාසය දුරු කරලා, ආධ්‍යාත්මිකව සංසිඳිලා කියන වාසය කරේ. ඒ පස් ආකාරයෙන් අවබෝධ කළමයි කියනවා. අතීතයේ යම් කිසි කෙනෙක් කාම තණ්හාව දුරු කළා කියන හිතේ. වර්තමානයේ යම් කිසි කෙනෙක් කාම තණ්හාව දුරු කළා ඉන්න නම් ඒ ඉන්නේ ඒ ආකාරයමයි කියනවා. අනාගතයේ යම් කිසි කෙනෙක් කාම තණ්හාව දුරු කළා වාසය කරනවා නම් ඒ ඉන්නේ ඒ ආකාරයට. කොහොමද මේ පස් ආකාර වූ අවබෝධය? මොකද ඒ හට ගැනීම, ගණසීම, ආස්වාදය, ආදීනමය, නිස්සරණය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙම උදානයක් පහළ කරනවා. ආරෝග්‍ය පරමාලාභ නිබ්බානං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගානං ඛේමං අමතගාමිනං. උන්වහන්සේ වදාළා ඔ නිරෝගී බව පරමලාභයයි, නිවන පරම සැපයයි. ඔව් අමෘතේ ලැබෙන මාර්ගයේ බීරහිත මාර්ගයේ ආර්ය ෂ්ටාංගික මාර්ගයයි. ඒක කිව්වහම මේ මාගන්ධී කියනවා බවත් ගෞතමින් වහන්සේ ආශ්චර්යයි, පුදුම සාගතයි. හරි අපූරු කියමනක් කියනවා බවත් ගෞතමින් වහන්සේ කිව්වේ. මොකද්ද මේ ආරෝග්‍ය පරමාලාභ නිබ්බානම් පරමං සුඛං කියන එක? අපි මේ පොත්වලත් ඕක තියෙනවා කියුවා. මාගන්ධී කියනවා අපි ආගමෙන් ඕක විස්තර වෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ මාගන්ධී කොහොමද මේ පොත්වල මේ ආරෝග්‍ය පරමාලාභ නිබ්බාන පරමසුඛං කියලා අදහස් කරන්නේ? මොකද්ද මේ? මොකද්ද මේ ආරෝග්‍ය නිරෝගීකම කියලා මොකද්ද ඔබගේ පොත්වල විස්තර වෙන්නේ? නිබ්බාණං කියලා මොකද්ද විස්තර වෙන්නේ කියලා. එතකොට මාගන්ධී මොකද කරන්නේ? යාගේ අතපය පිරිමදින්න ගන්නවා. පෙන්නවා අත අත් දෙක දිග ඇරලා. ඔව් එහෙට මෙහෙට අතගාලා අතපය අතගාලා පිරිමැදලා කියනවා මේක තමයි කියනවා ආරෝග්‍ය පරමාලාභ කියන්නේ. ඔව් මේක තමයි කියනවා මේ මාව මට දැන් කිසි ලෙඩක් නැහැ, දැන් මම හොඳට ඉන්නවා. මේක තමයි කියනවා ආරෝග්‍ය පරමාලාභ කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්ධිය ඕක හරියට මේ ජාත්‍යන්ද උපතින්ම අන්ද මිනිසෙක්, ඇස් පේන්නේ නැති, සුදු කළු දකින්න නැති අන්ධ මිනිසෙක්, රූප දකින්න නැති අන්ධ මිනිස්සුගේ කතාවක් වගේ කියලා. මිනිස්සෙක් ඉන්නවා, ඒ මිනිස්යාට ආරංචි වෙනවා සුදු වස්ත්‍රය ඉතාමත්ම සුන්දරයි ලස්සනයි කියලා. නමුත් එයාට සුදු වස්ත්‍රේ පේන්නේ. ඉතින් ඇස්සති පුරුෂයන් තමයි මේක කියන්නේ. ඇස් පේන අය සුදු කළු අඳුනන අය තමයි කියන්නේ මොකද්ද? සුදු වස්ත්‍රේ ඉතාම ලස්සනයි කියලා. කියන දැන් මෙයාට ආස හිතෙනවා මේ සුදු වස්ත්‍රයක් පොරව ගන්න. ඉතින් හිතලා මෙයා මොකද කරේ? පුරුෂයෙකුට කියනවා මේ මට සුදු වස්ත්‍රයක් ඕනි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මිනිස්සියෙක් මොකද කරන්නේ? මෙයාට ඉතාම කිලුටු දැලිකුණු වැතිරුණු විරූපී වස්ත්‍රයක් ගෙනල්ලා දෙනවා. මෙන්න නුඹ හොයන සුදු වස්ත්‍රය. එතකොට යා මොකද කරන්නේ? මේක පොරව ගන්නවා. පොරවගෙන මොකද කරන්නේ? මෙයා පිරිස මැද්දට ගිහිල්ලා කියනවා, බවත්නි බලන්න මේ මම පොරවගෙන ඉන්න සුදු වස්ත්‍රය දිහා. මේ සුදු වස්ත්‍රය ඉතා සුන්දරයි, ඉතා නිර්මලයි, පිරිසිදුයි කියලා කියනවා. කියනකට අර අනිත් පිරිස මොකද කරන්නේ? මෙයා සතුටු කරන්න ඕන නිසා කියනවා, හරි හරි ඔබ කියන ඇත්ත තමයි, ඔබ ඔහොම සුදු වස්ත්‍රයක් පොරවගෙන ඉන්නවා කියලා. අර අන්ධ මිනිසයාව සතුටු කරන්න බොරුවෙන් රවට්ටනවා. එතකොට මොකද වෙන්නේ? ඒකෙන් යා සතුටු වෙවි, සතුටු වෙවි ඉන්නවා. එතකොට මාගන්ධියගෙන් අහනවා, මාගන්ධිය මේ අන්‍ය ආගම් කාර්යොත් අන්න ඒ වගේ කියනවා. අන්‍ය ආගම් කාර්යොත් ඒ වගේ කියනවා, අන්ධයි කියනවා. ඒ නිසා ආරෝග්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියනවා. නිබ්බාන කියන්නේ නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව කියනවා. ওই වගේ අදහස් කියන්නේ. ඒ නිසා කියනවා මේ මාගන්ධිය ඔය පෙරවිසු අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගෙන් පරම්පරාවෙන් ආපු ගාථාවක් කියනවා. ඔය මතක තබාගෙන ඉඳලා ඕක මේ දැන් ක්‍රමක්‍රමී සායතරේ අනුකුබ්බේන පුතුජනගතා. ඒක පුතුජනයන්ගේ කීමක් වුණා කියනවා. අද ඒක වෙලා නැද්ද? ආරෝග්‍ය පරමාලාභය කියමු. අද සලකන්නේ මොකද්ද? ශාරීරික රෝග නැති බවනේ. අදත් ඒක බුදුවරුන්ගේ භාෂාව ටික ටික ඇවිල්ලා පුතුජන වෙලා. නිබ්බාන කියන නිවන කියන එක පුතුජන වෙලා. මගේ නිවන මගේ පැල්පතක් කියනවා. අහලා තියෙනවද ඒවා? නිබ්බාන කියන එක පුතුජන වෙලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඒ ඒ වචන ඔක්කොම කාලයගේ යැවීමෙන් මොකද වෙන්නේ? පුතජනියන්ගේ වචන බවට පත් වෙනවා. මාගන්ධිය මේ කය වූ කලි අයං කෝපන මාගන්ධිය කායෝ රෝග භූතෝ. තනිකර මේ කය ඔව් රෝගයක්මයි, ගණ්ඩ භූතෝ gaduwakmai, සල්ල භූතෝ උලක්මයි, අග භූතෝ දුකක්මයි, ආබාධ භූතෝ ආබාධයක්මයි. ඉතින් මෙවැනි රෝගයක් වැනි, gaduwak වැනි, උලක් වැනි, දුකක් වැනි, ආබාධයක් වැනි මේ ශාරීරියේ මුල් කරගෙන මේක තමයි ගෞතමයෙනි, බවත් ගෞතමයෙනි, මේක තමයි ආරෝග්‍ය කියන්නේ, මේක තමයි නිවන කියන්නේ. මාගන්ධි ඔබට ඒ ආරේ ඇස නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මාගන්ධි ඔබට ඒ ආර්ය ඇස නැහැ. ඒ ආර්යසින් දකින ආරෝග්‍ය ඔබට දකින්න විදියක් නැහැ කියනවා. ආර්යසින් දකින නිවන ඔබට දකින්න ලැබෙන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටින මාගන්ධිය ඔන්න මාගන්ධිය දැන් සම්පූර්ණයෙන්ම ධර්මයේ පැත්තට ඇවිල්ලා. දැන් බලන්න අහගෙන ඉන්නකට මේ ධර්මයේ කරා යන්නේ. එතකොට මෙහෙම අහගෙන ඉඳෙද්දී ආ යෝනිස මනසිකාරය දෙනවා. ආගනිදී යා එක තේරුම් ගන්නවා. මේ හෘද සාක්ෂිය තවංග කෙනෙක් මේක කරන්නේ. හිතේ එකයි මේ මූණේ එකයි කටේ එකයි තියාගෙන මේක කරන්න බෑ. මේක හෘද සාක්ෂියට අවංකවම එයා කරන එකක්. ඊර්වසි බුදුරජාණන් වහන්සේ කියනවා, භවත් ගෞතමයන් වහන්සේ මමත් කැමතියි ආරෝග්‍ය දකින්න. මං කැමතියි නිවන දකින්න. ඒ දකින හැටියට මට දැනගන්න හැටියට ඒ ආරෝග්‍ය ගැන දේශනා කරන සේක්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මාගන්ධිය උපතින්ම අන්ධ කෙනෙක් ඉන්නවා. මෙයාට රූප පේන්නේ නැහැ. මෙයා රූප දකින්නෙත් නැහැ. වෛද්‍යවරයෙක් මෙයාට බෙහෙත් කරනවා. බෙහෙත් කරාට වැඩක් නැත්තම්. බෙහෙත් කරාට එයා ඇස් දෙක පාද ගන්න නැත්තම්. එයා ඇස් දෙක පෙනුම හරි ගස්ස ගන්න නැත්තම්. ඒකින් පීඩාවට පත් වෙන්නේ කවුද කියලා. කවුද පීඩාවට පත් වෙන්නේ? වෙදකම් කරන කෙනා. ඇයි? එයා වෙදකම් කරද්දි කරද්දි එයා ඇස් දෙක පාද ගන්න නැත්තම්. පෙනීම හරි ගස්ස ගන්න නැත්තම්. අන්ධෙක් වගේම ඉන්නවා නම් තවදුරටත් කවුද මහන්සියේ පහසි ප්‍රයෝජනයක් තියනවද? ඒ විද මහත්යට කිසි ප්‍රයෝජනයක් නැහැ කියන්නේ මහන්සි. ඒ වගේ කියන මාගන්ති මා ඔබට මේ තමයි ආරෝග්‍ය, මේ තමයි නිර්වාණය කියලා කොච්චර කිව්වත් ඔබ ඒක අඳුනගන්නේ නැත්තම්. ඔබ ඒක අවබෝධ කරන්නේ නැත්තම් ඒකෙන් මහන්සිය තියෙන්නේ මටයි කියනවා. මටයි කියන මේ පීඩාව තියෙන්නේ. ඒක ඔබට වැඩක් නැහැ කියන කොච්චර කිව්වත්. බුදුරජාණන් වහන්සේගෙන් විතර මාගන්දී කියා හිටිනවා. මාගන්දී කියන අනේ භවත් ගෞතමයන් වහන්සේ මට මේ ආරෝග්‍ය මොකද්ද කියලා දැනගන්න ඕනේ. මට මේ නිර්වාණය මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒ නිසා භවත් ගෞතමයන් වහන්සේ මට සදහම් දේශනා කරන සීක්වා මම මේක දැනගන්නම් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මාගන්දියට කියනවා, මාගන්දිය මේ රූප පේන්නේ නැති, ඇස් පෙනීම නැති අන්ධ කෙනෙක් ඉන්නවා. මේ කෙනා සුදු වස්ත්‍රයකට හරි කැමතියි. මේ කෙනා යාළු මිත්‍රයන්ට කියනවා, මම හරි කැමති සුදු වස්ත්‍රයකට, මං හොය හොය ඉන්නේ සුදු ඇඳුමක්, මට සුදු ඇඳුමක් ගෙනලා දෙන්න. එතකොට යාළුව මොකද කරන්නේ? ආ, නුඹට සුදු ඇඳුමක් කියලා අර දෙලි තෙවරුණු කළු පාට වස්ත්‍රයක් ගිහිල්ලා දෙනවා. දැන් මෙයා මේක ඇඳගෙන මේ වස්ත්‍රයෙන් සතුටු වෙවි ඉන්නවා. එතකොට මෙයාගේ පවුලේ පිරිස මොකද කරන්නේ? මෙයාව වෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යනවා. එක්කගෙන ගෙනිච්චාම වෛද්‍යවරයා මොකද කරන්නේ? මෙයාට බෙහෙත් කරනවා. මේකේ තියෙනවා බෙහෙත් බඩේ ලියන්න දෙනවා, හිසට තෙල් වර්ග ගානවා, ඇස් වලට බෙහෙත් වර්ග දානවා, නස්න කරනවා. මෙහෙම කරන්න කරන්න මොකද වෙන්නේ? අර ඇස් පෙනීම හරියනවා. ඇස පිරිසිදු වෙනවා. ඇස පිරිසිදු වෙච්ච ගමන් එයාගේ මේ ඇසේ පෙනීමත් එක්ක මොකද වෙන්නේ? මෙයා බලනවා එයා පොරෝගුණ ඉන්න වස්ත්‍රයේ දිහා. බලද්දි මොකද වෙන්නේ? මෙයාට තේනවා මේ වස්ත්‍රයේ දීපු එක්කෙනා නම් මිත්‍රෙක් වෙන්න බෑ. මේ වස්ත්‍රයේ දීපු එක්කෙනා නම් මිත්‍රෙක් නෙමෙයි, හතුරෙක්මයි. මොකද හේතුව සම්පූර්ණ සුදු වස්ත්‍රයක් හැටියට මාව රවට්ටල තමයි මෙයා මේක දීලා තියෙන්නේ. දැන් එයා සුදු කළු අඳුනගත්තනේ ඇස් පෙනීමත් එක්ක. ඇස් පෙනීමත් එක්ක වස්ත්‍රය අඳුනගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ වගේ මේ ධර්මය ඔබ අවබෝධ කරගන්නවා නම්, මේ ධර්මය ඔබ දකින්නවා නම් මොකද වෙන්නේ? මේක හරි ලස්සන කියමනක් තියෙනවා. සෝත්‍රං ආරෝග්‍යං ජානියාසි. ඔබ මේ නිරෝගකම දන්නවා නම්, නිබ්බාණං පස්සේ යාසේ නිවන දකින්නවා නම්, තස්ස තේ සහ චක්කුප්පාදා. ඔබට මේ ඇස පහළ වීම සමග යෝ පංචපාදාන කන්දේසු චන්දරාගෝ. මේ පංචපාදාන ස්කන්ධයේ කෙරේ චන්දරාගයක් තිබුණාද? සුව පහීයේත. එය ප්‍රහාණය වෙලා යනවා. එතකොට ඔබට හිතේවි, අපිචතේ එවමස්ස. ඔබට මෙහෙම හිතේවි. එතකොට දීඝ රත්තං වතබෝ අයං නිමිනා චිත්තේන නිකතෝ වංචිතෝ පලුද්දෝ. බොහෝ කාලයක් මුළුල්ලි මේ සිත විසින් මාව රවටා තිබෙනවා නේද? මේ සිත විසින් මාව වංචා කරලා තිබෙනවා නේද? මේ සිත විසින් මාව පොළඹවලා තියෙනවා නේද? මම මෙබඳු රූපයක්ද මෙච්චර කල් මේ උපාදාන කරගෙන සිටියේ කියලා. ඊරසි බුදුරජාණන් වහන්සේ වදාලා, ඊරසි ඔබට හිතේ, මම මේ අල්ලගෙන හිටියේ රූපේමයි. අල්ලගන්නවා නම් අල්ලගෙන හිටියේ රූපේමයි. ඊළඟට මම බැඳුනා නම් බැඳුනේ විඳීමකටමයි. මම බැඳුනා නම් බැඳුනේ සංඥාවකටමයි. මම බැඳුනා නම් බැඳුනේ සංස්කාරවලටමයි. මම බැඳුනා නම් බැඳුනේ විඥාණයකටමයි. ඒ නිසා තමයි මට මේ උපාදාන පත්‍යෙන් භවය හටගත්තේ. භවයේ ප්‍රත්‍යෙන් ඉපදීම හටගත්තේ. ඉපදීම ප්‍රත්‍යෙන් ජරා මරණ සූක වැළපීම දුක් දුම්න සුසුම් හෙලින් ඔක්කොම හටගත්තේ නිසා. කියලා ඔබටම මේක අවබෝධ වෙයි. එතකොට මම කියන මාගන්ධි කියන අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට ඒ ආකාරයෙන් ධර්ම දේශනා කරන සීක්වා මම මේ ආසනීම අන්ද නැතුව නැගිටින්න ඕනේ කියනවා. බලන්න එයාට කොච්චර ජීවිතය ගැන මේක තමයි අවංකකම කියන්නේ. මේ වංචනික හිතකින් නම් කිසි දවසක මේ ධර්මය අවබෝධ කරන්න බෑ. කාටවත් බෑ. මහණුණත් බෑ. බෑ බෑමයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් නම් මේ ධර්මය අවබෝධ කරන්න බෑ. ගිහි කිනාටත් බෑ. මහණ කිනාටත් බෑ. ළඟ හිටියත් බෑ. ඉස්සරහටුණත් බෑ. පස්සෙවටුණත් බෑ. ඔව් ඒක කරන්නේ නම් අවංකකම මතමයි. අවංකකම මතමයි කරන්නේ. බලන්න මේ ආනකම ඇති වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. යෙන හිතවා මාගන්දියේ සත්පුරුෂී බජෙයාසි. එහෙමනම් ඔබට මේ ධර්මයේ ඇසුරු කරන්න ඕනේ නම් සත්පුරුෂයන්ව ඇසුරු කරන්න. යතෝකෝත්වා මාගන්දියේ සත්පුරුෂී බජිස්සසි. යම් ආකාරයකින් ඔබ සත්පුරුෂයන්ව ඇසුරු කරනවා නම් තතෝත්වා මාගන්දී සද්දම්මං සොස්සසි. ඒ සත්පුරුෂයාගෙන් ඔබට සද්ධර්මය අහන්න ලැබෙනවා. එහෙනම් සත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද? සද්ධර්මයේ කියන එක මිසක් කුණු කොටුවල් කතා කරන එක නෙමෙයි. ඔන්න අඳුන ගන්න සත්පුරුෂයා. සත්පුරුෂයාගේ ස්වභාවය අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කිය කියා කයි කතන්දර කතා කරන එක නෙමෙයි. සත්පුරුෂයා කරන්නේ සද්ධර්මයේ කතා කරන එක විතරයි. ඔන්න සත්පුරුෂයා. තමන් සත්පුරුෂයෙක් නම් දැන් තමන් අඳුන ගන්න පුළුවන්. තමන් සද්ධර්ම විතර කතා කරන කෙනෙක්. තමන් අසත්පුරුෂයන් තමන්ම දන්නවා. එතකොට සත්පුරුෂයා හැමතිස්සෙම ඉන්නේ නම් කුමක් තුලද? සද්ධර්මයේ තුල සත්පුරුෂයා ඉන්නේ. සත්පුරුෂයා සද්ධර්මයේ තුල ඉන්නේ. සත්පුරුෂේ බජිස්සසි සත්පුරුෂයාව ඇසුරු කරනවා නම් තම මාගන්ති සද්දම්මං සොස්සසි. සද්ධර්මයේ අහනවා. යතෝකෝත මාගන්දී සද්දම්මං සොස්සසි. මාගන්දී ඔබ සද්ධර්මයේ අසනවා නම් තතෝත මාගන්දී ධම්මානුධම්මං පටිපද්ජසි. සද්ධර්මයේ අහනවා නම් ඒ අහපු ධර්මයේ හරියට ඇල්ලුව නම් මොකද වෙන්නේ? ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන්නේ. ඔන්න වෙනස. යතෝත මාගන්දී ධම්මානුධම්මං පටිපද්ජසි. ඔබ මාගන්දී ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙනවා නම් තතෝත්ව මාගන්දි සාමං ඊව ඤස්සති සාමං දක්ඛිසති. ඔබම දැනගන්නවා, තමන්ම දැකගන්නවා මේ ධර්මයේ. මේ ධර්මයේ තමන්ම දැනගන්නවා. එහෙනම් මේ ධර්මයට මූලිකම පදනම සකස් කරන්නේ කවුද? පව් සත්පුරුෂයන් විසින්. කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන්ව අඳුන ගන්න ඕනේ. සත්පුරුෂයන්ව මේ කතාබහෙන්, මිත්‍රත්වෙන්, යාළුකමෙන් අඳුන ගන්න බෑ. සත්පුරුෂයන් අඳුන ගන්න තියෙන්නේ ධර්මයෙන්මයි. වෙන කිසිම දෙයකින් සත්පුරුෂයාව හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. මහා කාශ්‍යප හාමුදුරන් අඳුන ගන්න බැරුණානේ අර ගෝලේ. ගෝලෙක් හිටියනේ මහා කාශ්‍යප හාමුදුරු. ඒ ගෝලයාට සැර දැම්මා. ගෝලයා කියන්නේ මට පන්න ගහනවා කියලා. ඊරස මොකද වුනේ? ගෝලයාට මොකද වුනේ? මහා කාශ්‍යප හාමුදුරු පින්න පාත යනකන් ඉඳලා උන්වහන්සේගේ ඉතිවිච්ච ඉතුරු පාත්‍රයක් බිඳලා කුටියක් ගිනි තියලා ගෝලයා ගියායි. මහණ වුණාට ළඟ සත්පුරුෂයාව අඳුනන්නේ. එතකොට අපිට පේනවා දැන් මහා කාච මහඳුරංග දැක්කේ අර ගෝලයා කවුරු වගේද? මහා දරුණු කෙනෙක් වගේ. අන්න අසත්පුරුෂයාට සත්පුරුෂයාව පෙනිච්ච හැටි. ඒකෙන් පේනවා අසත්පුරුෂයාට සත්පුරුෂයා හොයන්නත් බෑ. අසත්පුරුෂයා හොයන්නත් බෑ. අසත්පුරුෂයා සත්පුරුෂයා වෙන් කළා දක ගන්න පුළුවන් වෙන්නේ සත්පුරුෂේකුටමයි. එතකොට සත්පුරුෂයා ඇසුරු කරන්නේ සත්පුරුෂයා විතරයි. අසත්පුරුෂයාට හොයන්න බෑ මේක. අසත්පුරුෂයා මොකද කරන්නේ? සත්පුරුෂයාවත් ඇසුරු කරනවා. අසත්පුරුෂයාවත් ඇසුරු කරනවා. සත්පුරුෂයාගේ කීමක් පිළිගන්නවා. අසත්පුරුෂයාගේ කීමක් පිළිගන්නවා. අන්තිමට දක්ෂ වෙන්නේ කවුද යමක් කියන්නේ? අසත්පුරුෂයාන දක්ෂ වෙන්නේ අසත්පුරුෂයාගේ පැත්ත ගන්නවා. මොකද හේතුව? සත්පුරුෂයාව අඳුනන්නේ නැහැ. සත්පුරුෂයාව හොයන්න දන්නේ නැහැ. සත්පුරුෂයාව හොයන්න දන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විතරයි. අසුත පුතඥයෙකුට සත්පුරුෂයෙක්ව අඳුන ගන්න බෑ. එතකොට සත්පුරුෂයාව අඳුනගත්තොත් ඒ සත්පුරුෂයාව අඳුනගත්තත් අඳුන ගන්නොත් එක්කම සත්පුරුෂයාගෙන් ලැබෙන දේ හරියටම ගන්නවා. සත්පුරුෂයාගෙන් ලැබෙන්නේ මොකක්ද? සත්පුරුෂයාගෙන් ලැබෙන සී සද්ධර්මය. සත්පුරුෂයා තවත් කෙනෙක්ව බිඳවන්නේ නැහැ. සත්පුරුෂයා කොටවන්නේ නැහැ. චරිත ඝාතන කරන්නේ නැහැ. සත්පුරුෂයා ගෞරව කරනවා. ගරුකල යුත්තන්ට ගරු කරනවා. සැලකී යුත්තන්ට සලකනවා. කෙලෙහි ගුණ දන්නවා. ඒක සත්පුරුෂ ධර්මයක්. අසත්පුරුෂයාට මුකුත් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර මංගල සූත්‍රයේ පළවෙනි එක හරියට පෙන්නේ මොකද්ද? අසේවනාච බාලාණ බාලයන් සේවනය නොකිරීම පණ්ඩිතානංච සේවනා ඔව් සත්පුරුෂින්ව සේවනය කිරීම. ඉතින් බාලයෝ සේවනය කරන්න ගියොත් කවදාවත් එයාට යහපතක් වෙන්නේ නැහැ. පණ්ඩිතයෙක් සේවනය කිරීමෙන් විතර යහපත වෙන්නේ. එතකොට ඒ සත්පුරුෂ ඇසුර නිසා ධර්මයේ ලැබෙනවා. ධර්මයට ලැබෙන්නේ මොකද්ද? දුක්ඛාරි සත්‍ය විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. දුක්ඛ සමුදය විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. දුක්ඛ නිරෝධය විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. මේක තමයි අහන්න ලැබෙන්නේ. එතකොට මේ විස්තර වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි අහන්න ලැබෙන්නේ මේ සත්පුරුෂයන්ගෙන්. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වැඩපිළිවෙලට මෙයා එනවා. මොකක්ද මෙයා එන වැඩපිළිවෙල? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙයා කයින් සංවර වෙනවා. ධම්මානුධම ප්‍රතිපදා කියන්නේ ඒකට. කයින් සංවර වෙනවා. කොහොමද කයින් සංවර වෙන්නේ? ඔව් ප්‍රාණඝාතයෙන් වෙන්නේනවා. සොරකමෙන් වෙන්නේනවා. වරදි කාම සේවනයෙන් වෙන්නේනවා. ඔව් ඊළඟට යා බොරු කීමෙන් වෙන්නේනවා. ඔව් කේලම් කීමෙන් වෙන්නේනවා. පරුස වචන හිස් වචන කීම් ආදීන් වෙන්නේනවා. මේ වෙන්නේ සත්පුරුෂ. සත්පුරුෂ ධර්මයේ පිළිහිටියාට පස්සේ නැත්තම් නොදුටු දේ දැක්ක කියලා බොරු කියනවා. නොඇසු දේ ඇසුවා කියලා බොරු කියනවා. එතකොට නොදත් දේ දන්නවා කියලා බොරු කියනවා. බලාගෙන හිටියා වගේ අනුන්ට අපහාස කරනවා. කයි කතන්දර හදලා. මේ අසත්පුරුෂයා කරනවා. ඒ අසත්පුරුෂ ධර්මයෙන් වෙන්නේනවා සත්පුරුෂ ධර්මයේ පිළිහිටපු එක්කෙනා. සිල්ලතුන් අඳුනා ගන්නවා. ගුණවතුන් අඳුනා ගන්නවා. සත්පුරුෂ ධර්මයේ පිළිහිටපු එක. අසත්පුරුෂයාට අඳුන ගන්න බෑ මොකොත්. සිල්ලතුන් හොයන්නත් බෑ, ගුණවතුන් හොයන්නත් බෑ. එතකොට සත්පුරුෂයා අඳුන ගන්නවා. අඳුනාගෙන ඒ සත්පුරුෂ ධර්මයේ පිළිහිටලා ඔන්න සීලයකට එනවා. ඊට පස්සේ ආ මොකද කරන්නේ? ධම්මානුධම් ප්‍රතිපදාව කියන්නේ ඒකයි. ඊට පස්සේ පංච නීවරණ බැහැර කිරීම පිණිස යා ආ සතර සතිපට්ඨානෙ වඩන්න පටන් ගන්නවා. කායානුපස්සනාව යා පුරුදු කරනවා. වේදනානුපස්සනාව පුරුදු කරනවා. චිත්තානුපස්සනාව පුරුදු කරනවා. ධම්මානුපස්සනාව පුරුදු කරනවා. එතකොට සත්පුරුෂයා සතුටු වෙන්නේ ඔය ඉඳ. දැන් අර සත්පුරුෂයා ඇසුරු කරනකොට සත්පුරුෂයාගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට යා සත්පුරුෂයෙක් නම් ඒ අහණෙක් නා යා නිකම්ම ධර්මයට එනවා. ඒ සත්පුරුෂ නැති එක්කිනා ඉන්නේ සත්පුරුෂ වේෂෙන් ඉදී සත්පුරුෂයබටපත් ඉන්නේ. එතකොට සද්ධර්ම ශ්‍රවණයට එනවා. ඇවිල්ලා අවබෝධයට එනවා. අවබෝධයට ඇවිල්ලා ඒ සත්පුරුෂ ධර්මීය අපීත්‍ල යා සත්පුරුෂෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ යා සත්පුරුෂ ධර්මය තුළ තමයි ඉන්නේ. ඉතින් මොකද වෙන්නේ? යාත් ඔන්න පංච නීවරණ දුරු කරලා ඔන්න සමාධිය පුරුදු කරනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? නෝණෙන් විමසනවා. මොකක්ද විමසන්නේ? දුක නෝණෙන් විමසනවා. පංච උපාදානස්කන්ධය නෝණෙන් විමසනවා. විමසනකට බුදුරජාණන් වහන්සේ වදාලා එයා නෝණෙන් විමසන්නේ කොහොමද? ඉමේ රෝගා. මේ පංච උපාදානස්කන්ධය කියන්නේ රෝගයක්. ගණ්ඩා, ගඩුවක්, සල්ලා, උල් මේවා ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ මේ ඇල්ම නිරුද්ධ වීමෙන්මයි. ඔන්න දැක්කනේ යා දුකත් අවබෝධ කරගන්නවා, දුකෙන් නිදහස් වීමත් අවබෝධ කරගන්නවා. ඊරෝසේ ඇල්ම නිරුද්ධ වීම නිසා උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීම නිසා භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීම නිසා ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීම නිසා ජරා මරණ, සූක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම් සියල්ලම නිරුද්ධ වෙනවා. මෙයා දුකෙන් නිදහස් වෙනවා. එතකොට දුකෙන් නිදහස් වෙන්නේ කවුද? සත්පුරුෂයා. සත්පුරුෂයා ධර්මයට ඇවිල්ලා ධර්මාර්ගයේ තුලට එනවා. ඉතින් එතකොට මේ විදිහට දුකෙන් නිදහස් වෙනවා කියනවා. කියපු ගමන් මාගන්දී මොකද කරන්නේ? මාගන්දී කියනවා, ස්වාමීනි, බවත් ගෞතමයන් වහන්සේ මේ යටට හරවපු දෙයක් උඩට හැරෙව්වා වගේ. ඊළඟට වැහිලා තිබුච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගේ. අඳුරෙහි තෙල් පහනක් දැල්ලුවා වගේ. මේ ඇස් නැති අයට රූප දකින්න පෙන්නුවා වගේ. ඒ නිසා මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ධර්මයක් සරණ යනවා. ආරි සංඝයාත් සරණ යනවා. මට බවත් ගෞතමෙන් වහන්සේ ළඟ පැවිදි වෙන්න ඕනේ. උපසම්පදා වෙන්න ඕනේ. දැන් මොකේද මේ පැවිදි වෙන්නේ උපසම්පදා වෙන්නේ ස්ථානයක් කරන්නද? එහෙනම් ආධිපතිකමක් දරන්නද? එහෙනම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිසයි පැවිදි වෙනවා, උපසම්පදා වෙනවා. ඊට පස්සේ එතකොට මේ බුදුරජාණන් වහන්සේ මාගන්තියට කියන මාගන්තිය ඔබ වෙන ආගමක ඉන්න කෙනෙක්. කන්‍යාගමක කෙනෙක් මේ ධර්මයට කැමති වෙනවා නම් මාස 4ක් පරිවාස කාලයක ඉන්න ඕනේ. ඒ මාස 4 පරිවාස කාලයේදී භික්ෂුන් වහන්සේලා සන්තෝෂ වෙනවා නම් ඔබේ පැවිද්ද ගැන, සතුටු වෙනවා නම් ඔබේ උපසම්පදාව ගැන, ඊට පස්සේ පුළුවන් කියනවා එක කරන්න. ඒක මේ පුද්ගලයන්ගේ වෙනස්කම් මත තියෙන එකක් කියනවා. ඉතින් මෙයා කියනවා, අනේ ස්වාමීනි, මම අවුරුදු 4ක් හරි ඉන්නම් කියනවා. මාස 4ක් නෙමෙයි. අන්න බලන්න අවබෝධය තියෙන කෙනාගේ අවශ්‍යතාවය මොකද්ද කියලා. අවශ්‍ය කරන්නේ යාට එකපාර සිවුරක් දාගන්න නෙමෙයි. මාස 4ක් නෙමෙයි, අවුරුදු 4ක් හරි මං ඉන්නම් කියනවා. මං ගැන ස්වාමීන් වහන්සේලා සතුටට පත් වෙනකම් මං ඉන්නම් කියනවා. ඉඳලා මේ ධර්මයේ මට පැවිදිලා උපසම්පද වුණාට පස්සේ මට ඒක ලබා දුන්නොත් ඇති කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ සමීපයේ මේ වාසනාවන්ත පින්වත් කෙනා පැවිදි වුණා. උපසම්පදා වුණා. සුළු කලකින් යා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට බලන්න මේ මාගන්තිය සූත්‍රයේ තියෙන මේ විස්තර ටික බුදුරජාණන් වහන්සේ මේකේ සම්පූර්ණයෙන් විස්තර කරන්නේ මුල ඉඳලා කාමයන්ගේ ආදීනව ගැන විස්තරයක් කරනවා. ඒකේ පෙන්වා දෙනවා මේ ලෝක සත්‍ය කාමයේ සැපේට ඇලුම් කරන ආකාරය. දැන් කාමයන්ගේ සැපේට ඇලුම් කරන ආකාරය අවබෝධ වෙන්න නම්, ඒක මෙන්න මේ වගේ එකක් කියලා අවබෝධ වෙන්න නම් කාමයන් කෙරෙහි අවබෝධ කරගන්න ආකාර කීයක් තියෙනවද? ආකාර පහක් තියෙනවා. කාමයන් කෙරෙහි විතරක් නෙමෙයි. ඒ ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන අවබෝධ කිරීමට ආකාර පහක් තියෙනවා. මේ ආකාර පහෙන් අවබෝධ කිරීමෙන් තමයි සම්පූර්ණ යථාර්ථයක් දකින්නේ. යමක් ගැන සම්පූර්ණ අවබෝධයක් ඇති වුණා කියලා කියන්න නම් ওই ආකාර පහෙන්ම යා ඒ කාරණේ දැනගන්න ඕනේ. එහෙම නැත්තම් කරන්න පුළුවන් කමක් නැහැ. සම්පූර්ණ යා ඒක දැනගන්න ඕනේ ආකාර පහෙන්ම. ඒ තමයි හට ගැනීම, නැසී යාම, ආස්වාදය, ආදීනවේ, නිස්සරණය කියන මේ පහ. හට ගැනීම, නැසී යාම, ආස්වාදී ආදීන නිස්සරණය. එතකොට අපිට පේනවා මේ දැන් යම්කිසි ද සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ධර්ම මාර්ගයේදී අපි මේ යථාර්ථයකින් දකිනවා කියලා කියන්නේ අනිත්‍යයට. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය බව තේරුම් ගැනීම. එතකොට අපිට පේනවා මේ ඉස්සල්ලාම අපි කරන්න ඕනේ යථාර්ථය දකින කෙනෙක්, යථාර්ථය දකින්න කැමති කෙනෙක් මේ ධර්ම මාර්ගයේ පුහුණු වෙනකොට යථාර්ථය හැටියට යා ඉස්සල්ලාම විමසන්න ඕනේ මේක වෙනස් වීමමයි. වෙනස් වීමමයි. ද ඇස ගැන යා බලනවා නම් ඉස්සල බලන්න ඕනේ මොකක්ද? ඇසේ අනිත්‍ය. කන ගැන බලනවා නම් බලන්න තියෙන්නේ කනේ අනිත්‍ය. නාසය ගැන බලනවා නම් බලන්න තියෙන්නේ නාසයේ අනිත්‍ය. දිව ගැන බලන්න තිබෙන්නේ දිවේ අනිත්‍ය. කය ගැන බලන්න තිබෙන්නේ කයි අනිත්‍ය. මනස ගැන බලන්න තියෙන්නේ මනසේ අනිත්‍ය. අනිත්‍ය ගැන බලන්න පටන් ගත්තොත් එයාට මේ අනිත්‍ය දේ පවතින්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද කියන කාරණේ අවබෝධ කරගන්න පුළුවන්කම ඇති වෙනවා. මොකද මේ අනිත්‍ය දේ අනිත්‍යයි කියන අවබෝධය දෙන එකට එයාට මේ අනිත්‍ය දියක් පවතින හේතුවක් තියෙනවානේ. ඒ හේතු නැතිවීමෙන් ඒක අනිත්‍ය වෙලා යනවා කියන එක එයා අවබෝධ කරගන්නවා. එතකොට මේ අනිත්‍ය දේ නැතිවීම තේරුම් ගන්නකොට එයාට අනිත්‍ය දේ හට ගන්න ආකාරයත් නැති වෙන ආකාරයත් දැනගන්න පුළුවන්කම තියෙනවා. මේ අනිත්‍ය ගැන හට ගැනීමයි වෙනසීමයි දැනගන්න එක්කෙනා ඔන්න ඊළඟට දැනගන්නවා අනිත්‍ය දේට මොකද මේ ඇලෙන්නේ. එතකොට එයා හොයනවා තේරුම් ගන්නවා මොකද්ද අනිත්‍ය වුණාට මේ අනිත්‍ය දේ තුල ආස්වාදය තියෙනවා. ඇසේ ආස්වාදයක් තියෙනවා. රූපයේ ආස්වාදයක් තියෙනවා. කනේ ආස්වාදයක් තියෙනවා. ශබ්දයේ ආස්වාදයක් තියෙනවා. නාසයේ ආස්වාදයක් තියෙනවා. ගඳ සුවඳේ ආස්වාදයක් තියෙනවා. දිවේ ආස්වාදයක් තියෙනවා. රසයේ ආස්වාදයක් තියෙනවා. කයේ ආස්වාදයක් තියෙනවා. පහසේ ආස්වාදයක් තියෙනවා. මනසේ ආස්වාදයක් තියෙනවා. අරමුණවල ආස්වාදයක් මෙන්න මේ ආස්වාදය මොකද්ද කියලා එයා අවබෝධ කරගන්නවා. මොකද්ද ආස්වාදය කියන්නේ? ඒ ඒ අනිත්‍ය දේ තුලින් ලබන සැපය සොම්නස. අනිත්‍ය දේෙන් ලබන සැපේ සොම්නස තමයි ආස්වාදය. සැපේ කිව්වේ කායික වශයෙන් ලබන එක, සොම්නස කිව්වේ මානසික වශයෙන් ලබන එක, අනිත්‍ය දේ තුලින් ලබන එක. හැබැයි මේ ආස්වාදය දිගින් දිගට පවත්වන්න බෑ. මේක ආදීනවයට පත් වෙනවා. මොකද්ද ආදීනවයට පත් වීම? ඔව්, අනිච්ඡං දුක්ඛං විපරිණාමං. අනිත්‍ය බවට පත් වෙනවා, දුකට පත් වෙනවා, විපරිණාමයට, විනාශ වීමට භාජනය වෙනවා. භාජනයකට මේ ආස්වාදයේ ආස්වාදී ලැබු දෙයිමයි. දැන් අපි ඇසින් ආස්වාදයෙන් ලැබුණොත් ඒකමයි අනිත්‍ය වෙලා යන්නේ. ඒකමයි ආදීනවයට පත් වෙන්නේ. කලින් යන් ආස්වාදයක් ලැබෙනවා ඒකමයි ආදී අනිත්‍ය බවට පත් වෙන්නේ. ඒකමයි ආදීනේ වෙන්නේ. නාසයෙන් ආස්වාදයක් ලැබෙනවා ඒකමයි ආදීනේ වෙන්නේ. දිවෙන් ආස්වාදයක් ලැබෙනවාද ඒකමයි ආදීනේ වෙන්නේ. කයෙන් ආස්වාදයක් ලැබෙනවාද ඒකමයි ආදීනේ වෙන්නේ. මනසින් ආස්වාදයක් ලැබෙනවාද ඒකමයි ආදීනේ වෙන්නේ. එතකොට මේ ආස්වාදයයි ආදීනමයි අවබෝධ කරගන්න. එතකොට ආස්වාදයේ යමක තියෙනවාද ආදීනව තියෙන්නේ එතනමයි. ඒක තමයි මුලින්ම අට ගැනීම නැතිවීම බලනවා කියන්නේ. එතකොට ආස්වාදයේ ආදීනමයි නෝණින් විමසනවා. විමසලා ඊට පස්සේ ආකල්පනා කරන මේ ආස්වාදයේ ලැබෙනදී ආදීනමේ බවට පත් වෙනවා. අනිත්‍ය බවට පත් වෙනවා. වෙනස් වෙනවා. දුක බවට පත් වෙනවා. විපරිණාමයට පත් වෙනවා. එහෙමනම් මේ ආස්වාදයෙන් ලැබෙද්දී මෙහිම පත් වෙනවා නම් ඒක යාට නවත්තන්න බැරි නම් ඒ කෙරෙහි ඇල්ම තියා ගැනීම නිසායි මේ කෙරෙහි දුක පවතින්නේ. එහෙනම් යා මොකද කරන්නේ? අනිත්‍ය වෙන දේ කෙරෙහි තියෙන යම් ඇල්මක් ඇද්ද ඒ ඇල්ම අතහරිනවා. යම් ඇලීමක් ඇද්ද යම් බැඳීමක් ඇද්ද ඒක අත්හැරිය ගමන් යා ඒකෙන් නිදහස් වෙනවා. ඒක හරිය පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ විස්තරය තුළින් අදරත් ඒවා ඒ ආකාරයෙන්ම අපට අත්දකින්න පුළුවන්. මේ අනිත්‍ය දේවල් අනිත්‍යයි කියලා තේරුම් අරගෙන අතහැරීම තරම් ජීවිතාවබෝධයට හේතු වෙන දෙයක් නැහැ. මොකද යම් කිසි දෙයක් අනිත්‍ය දෙයක් තමාගේ තමන්ට ලැබෙන්න ඕනේ කී කී අල්ලගන්න හදනකට නූපන් අකුසල් උපදිනවා, උපන් අකුසල් වැඩෙනවා. එයාට සම්පූර්ණයෙන්ම එයාගේ ජීවිතය තුළ ඔව් අයහපතක් සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකෙදී අපට පැහැදිලිවම දේශනා කරනවා එයාට මේ ආකාරයට ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ කරුණු තමයි අවබෝධ කරගන්නේ. සාමාන්‍ය ලෝකේ අපි දන්නවා මේ ලෝකේ මිනිස්සු මනුස්ස ලෝකේ විශේෂයෙන් මනුස්ස ලෝකේ මේ වගේ ලෝකවල මිනිස්සු සම්පූර්ණ සතුටේ වෙන්නේ පංචකාමෙන්. පංචකාමෙන් සතුට වෙන්න හේතුවක් තියෙනවා. කවුද මේ බුදුරජාණන් වහන්සේ මාගන්තිට ඉස්සෙල්ලාම දේශනා කරන චක්කුංකෝ මාගන්දී රූපාරාමං රූපරතං රූප සම්මුදිතං. ඇස කියන එක දැන් ආරාමය කියන්නේ යම් කිසි තැනක් නැවතිලා ඉන්න තැනට. එතකොට ඇස නැවතිලා ඉන්නවා පදිංචි වෙලා ඉන්නවා කොහේද? රූපේ. ඔන්න හේතුව. රූප රතං. රූපේ රත කියන්නේ ඇලෙනවා. රූපීට ඇලිලා තියෙනවා ඇස. සම්මුදිත කියන සතුට වෙනවා. එතකොට යා සතුට වෙනවා රූපෙන් සතුට වෙනවා. ඇස රූපෙන් සතුට වෙන්නේ. එතකොට ඇසේ සතුට ලැබෙන නම් එහෙන් රූපේ දකින්න ඕනේ. එතකොට ඔන්න එහෙන් සතුටක් ලැබෙනවා. එතකොට කනින් සතුට ලැබන්න නම් ශබ්දය අහන්න ඕනේ. එතකොට තමයි සතුට ලැබෙන්නේ. සද්ද සම්මුදිතං. නාසයෙන් සතුට විඳින්න නම් ඔව් සුවඳ ලැබෙන්න ඕනේ. දිවෙන් රස විඳින්න සතුට ලැබන්න නම් රසය විඳින්න ඕනේ. කයෙන් සතුට ලැබන්න නම් පහස ලබන්න ඕනේ. මනසින් සතුට ලැබන්න නම් අරමුණු සිතන්න ඕනේ. අන්න එතකොට තමයි ඒ වගේ ස්වභාවයකින් තමයි මේ ඇසකර නාසයේ දිවකය මනස හැදිලා තියෙන්නේ. එතකොට ධර්මයේ හැසිරෙන එක්කිනා මොකද කරන්නේ? එක තියෙන තථාගතයන් වහන්සේ ඒ ඇස දමණය කළා තියෙනවා. එහෙනම් අපි මේ ධර්ම මාර්ගය යනවා නම් මොකද කරන්න ඕනේ? අර සතුටි වී රූපේ කරාම යන ඇස දමණය කරන්න ඕනේ. ශබ්දේ කරා යන කන දමණය කරන්න ඕනේ. ගඳ සුවඳ කරා යන නාසය දමණය කරන්න ඕනේ. රසේ කරා යන දිව දමණය කරන්න ඕනේ. පහස කරා යන කය දමණය කරන්න ඕනේ. අරමුණු කරා යන මනස දමණය කරන්න ඕනේ. පාලනය කරන්න ඕනේ. රැක ගන්න ඕනේ. අකුසලයේ වැටෙන්න නොදී රැක ගන්න ඕනේ. අන්න එතකොට තමයි ආ ධර්ම මාර්ගයට පැමිණෙන්නේ. ඒක ඉබේ වෙන්නේ නැහැ. ඒකට තමයි අර කරුණු පස් ආකාරයට නුවණින් විමසන්න කියලා තියෙන්නේ. හට ගැනීම නැතිවීම ආස්වාදය ආදීනවය නිස්සරණය කියන පහ විමසන්න කියලා තියෙන්නේ ඒකයි. මෙහෙම නුවණින් විමසනකට තමයි මේ ආબોධ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ලෝකෙම සතුට විඳින්න හැමතිස්සෙම සතුට විඳින්න සතුට ලබන්න මොකද කරන්නේ මිනිස්සු? සතුටක් කියලා එකක් භුක්ති විඳින්න කරන්නේ කට්ටිය එකතු වෙලා කනවපුනවා සතුට වෙනවනේ. එහෙමනේ භුක්ති විඳින්නේ සන්තෝෂේ. එතන අපිට පේනවා මේ ලෝකයේ තියෙන්නේ පංචකාමයන්ගේ බිඳිනට යෑමක් තමයි. නමුත් ධර්මයේ අවබෝධ කරපු කාමයන්ගේ යථාර්ථය දැක්ක බුදුරජාණන් වහන්සේ මේ පංචකාමය දැක්ක මොකක් වගේද? පණු කැවිල්ල කැදිච්ච කුෂ්ට රෝගියෙක් ඒ පණු කැවිල්ල කහ කහ ගිනි අඟුරු කබලකින් තවනවා වගේ දැක්කේ. එතකොට ගිනි අඟුරු කබලකින් මේ පණු කැවිල්ල කහන්න මොකද වෙන්නේ? තවන්න. ඔව්. තව දුරටත් යාට ඒ පණ කැවිල්ල කහන්න පුළුවන්. කහන්න කරන තව දුරටත් ඒක කුණු වෙනවා. තව දුරටත් දුගඳ හමනවා. තව දුරටත් හැර වැහෙනවා. අර පණ කැවිල්ල කැසීමෙන් එයාට යම්කිසි සන්තෝෂයක් ලැබෙනවා. අර තැවිල්ලෙන් සන්තෝෂය ලැබෙන මොකද හේතුව? සංඥාව විපරීත වෙලා. විපරීත සංඥාවකින්. ඒ කියන්නේ මේ ඇත්ත ස්වභාවයකින් නෙමෙයි එතන යා ඉන්නේ. සඤ්ඤා විපරීත වෙලා විපල්ලාසයටපත් වෙලා ඇත්ත ස්වභාවයකින් නෙමෙයි ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම මෙයාගේ මනස විකෘතියටපත් වෙලා තියෙනවා අර කාම නිසා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වදාළේ උන්වහන්සේට දකින්න ලැබෙනවා කියනවා කාම තණ්හා විසින් කජ්ජමානෝ. කජ්ජමානෝ කියන්නේ මිනිස්සුන්ව කනවා, මේ මිනිස්සුන්ව විනාශ කරනවා කාම තණ්හා විසින්. කාම තණ්හාව විසින් මිනිස්සු කාම පස්සේ ගිහිලා අන්තිමට යා රෝගී බවට පත් වෙලා අන්ත අසරණ වෙලා අන්ත දුගී බවට පත් වෙනකම්ම යා ඒ කාම පස්සෙමයි යන්නේ. ඒ කාම දෙවිල්ලෙන් දෙවි දෙවි ඉන්නවා. කාම පරිදාහයෙන් තැවි තැවි ඉන්නවා. එහෙම තමයි යා කාමයේ සේවනය කරන්නේ. මොකද හේතුව? මේ කාමයේ ස්වභාවයේ අර පණු කැවිල්ල හදිච්ච කෙනෙකුගේ තුවාලයක් වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාම තණ්හාව දුරු කළොත් කාමතණ්හාව ප්‍රහාණය වුණොත් එයා ලබන සැනසෙල්ල මේ කාමතණ්හාව තුලින් කිසි දවසක කෙනෙකුට ලබන්න බෑ කියනවා. හැබැයි මේ කාමතණ්හාව දුරු කරන්න නම් මේ කාමතණ්හාව බැහැර වෙන්න නම් එයා මේ කාමේ අවබෝධ කරන්න ඕනේ. අවබෝධ කරන්න කී ආකාරයක් තියෙනවද? පස් ආකාරයක්. මොනවද? කාමයන්ගේ හට ගැනීම, කාමයන්ගේ වෙනසියාම, කාමයන්ගේ ආස්වාදය, කාමයන්ගේ ආදීනවය, කාමයන්ගේ නිස්සරණය. දැන් අපිට හොඳට පේන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරමයි මේ කාමයන්ගෙන් වෙන්වීම ගැන අවබෝධයකින් වෙන්වීම ගැන විස්තර වෙන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය Hindu සාදුරුවීම අපිට හම්බිලා තියෙනවා මේ මේ කාම ලෝකයේ ඇතැල්ලා තින් ඔය හුදකලාව ඉන්නවා. නමුත් මේ කාමයන් ගැන අවබෝධයක් නැහැ. අපිට පේනවා අන්‍යාගමික පූජකවරු අපිට පැත්තෙල්ලා ඉන්නවා පේනවා. නමුත් කාමයන් ගැන අවබෝධයක් නැහැ. කාමයන් ගැන අවබෝධය ඇති කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ කාමයන්ගේ ආදීනව ගැන නෝනින් කල්පනා කරන කෙනාමයි. උන්වහන්සේ කාමයන්ගේ ආදීනව විවිධ උපමා වලින් පෙන්වා දීලා තියෙනවා. අර පෝතලිය කියන සූත්‍රයේ මට මතකයි ඒකේ තියෙන කාමෙන් උපමා පෙන්නලා. උන්වහන්සේ පෙන්වා දිනවා කාමය කියලා කියන්නේ ගිජුලිහිණේ කරගෙන එන මස් කුට්ටියක් වගේ කියනවා. එතකොට කාමය කියන එක පෙන්වා දෙන්නේ මොකද්ද? අධික ලෙස දැහැගෙන ගෙනියන ගිජුලිහිණේ. ඒ මස් කුට්ටිය ගෙනියනකොට අනිත් ගිජුලිහිණේ ටික මොකද කරන්නේ? ඒක පොරකන්න. ඒක ඒකට පොරකගා අර මස් කුට්ටිය අල්ලගෙන ඉන්න ගිජුලිහිණට කොටනවා. එතකොට මේ ගිජුලිහිණිය මොකද කරන්න ඕනේ? මස් කුට්ටිය අතාරව ගමන් ඒ ගිජුලිහිණේ පස්සෙන් එක නවත්තලා මස් කුට්ටිය පස්සේ අර කට්ටිය යනවා. එතකොට කාමයේ ඒ මස් කුට්ටියක් ගිජුලිහිණියක් ගත්ත මස් කුට්ටියක් වගේ දකින්න කියනවා. ඊළඟ කාමයේ දකින්න කියනවා මේ ගිනි උල මේ උළු හත්තක් වගේ. දැන් උළු හත්තක් අරගෙන යනවා එක්කෙනෙක් මේ හුළඟේන දිශාවට. ඒ උළුවත් අරගෙන යනකොට උළුවත්ෙන් හමන ගිනි දැස්සෙට තමාන්ව තමයි දෙවෙන්නේ. උළුවත් අල්ලන් යනකොට මෙයා මොකද කරන්න ඕනේ? මේ උළුවත් ආතාරින්න ඕනේ. එතකොට තමයි දෙවිල නැති වෙන්නේ. කාමයේ කියන්නේ ඊ වගේ දකින්න කියනවා. ඊළඟට කාමයේ දකින්න කියනවා රුක්ඵලයක් වගේ. රුක්ඵලයක් වගේ කියලා කියන්නේ මේ බඩගින්න ඉන්න මිනිස්සෙක් ගහකට නැගෙනවා. ගහකට නැගලා ගහේ මේ ගස්වල ගෙඩි තියෙනවා. ඒ ගෙඩි කකා මෙයා ගහේ ඉන්නවා. මේ ගෙඩි වල අවශ්‍යතාවයට තව මිනිස්සෙක් ඉනවා පොරවක් අරගෙන. ඇවිල්ලා මොකද කරන්නේ? ගහ කපනවා. ගහ කපනකොට ජීවිතයට කැමති කෙනා මොකද කරන්න ඕන? අර ගෙඩිකකාර ගහේම ඉන්නකද කරන්න ඕනේ? වහම ගහින් බහින්න එකද කරන්න ඕනේ? කාමය කියන එක රුක්ඵලයක් වගේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන කාමය කියන එක ගිනි අඟුරු ගොඩක් වගේ කියනවා. මිනිස්සෙක් සැප කැමති මිනිස්සෙක්ව තා මිනිස්සු හතර දිනක් කල්ලාගෙන ගිහිල්ලා ගිනි අඟුරු ගොඩක දාන්න හදනවා. එතකොට යා මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් මහසි ගන්න ඕනේ. ඒකෙන් ගැලවිලා දුවන්න. ආන් ඒ වගේ කාමයේ දකින්න ඕනේ කියනවා. ඊළඟට කාමයේ ගැන තියෙනවා මස් කපන කොටි පිහියේ වගේ කියනවා. ඇයි කොච්චර මස් කැපුවත් අන්තිමට බලනකොට කැපුව මසක් නැහැ. ඔ කොටි පිහියේ විතරයි තියෙන්නේ. ඒ වගේ කියනවා. කාමය කියන්නේ ණයට ගත්තු දෙයක් වගේ කියනවා. ණයට ගත්තු ඇඳුමක් ඇඳගෙන මිනිස්සෙක් පාර යනවා. නායකාරිය ඇවිල්ලා මොකද කරන්නේ? ඇඳුම ඉල්ලනවා. එතකොට යා අකමැත්තෙන් හරි ඒක දෙන්න ඕනේ. ඒ වගේ කියනවා කාමය. කාමය කියන්නේ සිහිනයක් වගේ කියනවා. ඔන්න සිහිනෙන් පේනවා මල් වතු, උද්‍යාන, කැම්බින් පේනවා. ඒ ඇහැරෙනවා. ඇහැරුණාම මේ කිසිවක් නැහැ. සිහිනෙන් දැකපු එකක් වගේ කියනවා. මේ වගේ මේ කාමය ගැන පෙන්ලා තියෙනවා. අපිට පේනවා මේ කාමය නිසාමයි මේ ලෝක සත්වයා සම්පූර්ණයෙන් නොමග යන්නේ. සම්පූර්ණයෙන් නොමග යන්නේ කාමය නිසා. ඒ කාමයේ මාර තොණ්ඩුවක් වගේ. සම්පූර්ණයෙන් මිනිස්යාව නොමග යවනවා. මිනිස්යාව නොමග යවනවා, ගිහියාව නොමග යවනවා, පැවිද්දාව නොමග යවනවා. අන්තිමට Tamanට මතක නැහැ. ඔව් යන්නේ කොහෙද? මොකද්ද කරන්නේ? ධර්මයේ ලබා ගන්න මොකටද? මුකුත් මතක නැති යනවා. ඒ නිසා කාමය අවබෝධ කරන්න නම් කාමයේ ආදීනවය සිහි කරන්න ඕනේ කාම ආදීන තේරුණත් තෙම්බෙන්නේ බලන්න බලන්න කාමේ දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණා දේවදත්තට මොකද හිතුනේ දේවදත්තට හිතුණා මේ ලැබෙන්නේ උන්වහන්සේගේ මේ උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක් උන්වහන්සේගේ මේ දහම් සේවාවත් එක්ක උරුම වෙච්ච දෙයක් ඒක දැක්කේ නෑ දේවදත්ත හිතේ මොකද්ද උන්වහන්සේව මරාගත්තොත් ඊළඟට උන්වහන්සේගේ තැන ඒගොල්ලන්ට ගන්න පුළුවන් කියලා මේ මොකද්ද මේ හේතුව කාමය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේ වායිති මොකේද කාමයට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අර වික්තර අවස්ථාවක හරි ලස්සන තියෙනවා මේ මාරා වේශයක් ගැන මාරා වේශයක් ගැන තියෙනවා මේ මාර තජ්ජනීය කියන සූත්‍රයේ මාර්යා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දෙන්න පටන් ගන්නවා භික්ෂුන්ට එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට කියනවා මහණෙනි මේ සෑම ලාභ සත්කාරයක්ම අනිත්‍ය වශයෙන් බලන්න මේව අනිත්‍යයි කියලා බලන්න මේක හිත පිහිටවන්න එපා කියනවා ලාභ සත්කාරවල මාර්ය දැන් බැලුවා මේකෙන් හිර කරන්න ඒගොල්ලන් ගමන් මාර්ගේ විනාශ කරන්න දැන් මේගොල්ලෝ ලාභ සත්කාර අනිත්‍ය වශයෙන් බලනවනේ බලන නිසා දැන් ඔන්න ඒක අහුවෙන්නේ නැහැ ඊරෝසි මාර්ය මොකද කියලා කුමන්ත්‍රණ කළා නිඳා කරන්න එතකොට භික්ෂුන් වහන්සේලා කැඳවලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි උන්න නිඳා පටන් ගත්තා කිව්වා අභූත චෝදනා කරන්න පටන් ගන්නවා නොකරපු දේවල් කරා කී කී කියනවා එතකොට මේ මාරාවේශ වෙලා මිනිසුන්ට අන්න මාරාවේශලා කියන දැන් මිනිසුන්ට තියෙන්නේ ඔන්න නිඳා කර කර යනවා කියනවා දැන් කරන්න තියෙන එක දෙය කියනවා පුළුවන් තරම් මෙච්චිත වඩන්න කියනවා පුළුවන් තරම් මෙච්චිත වඩන්න කියනවා මේකෙන් ගැලවෙන්න නම් ඊට පස්සේ ඔන්න ඒකෙන් බේරෙනවා බේරෙන්නේ කොහොමද මෙච්චිත ඇයි මොකක් හරි එකකින් බලන්න මේ මාර්ගයේ කඩා කප්පල් කරන්නයි අහුවෙනවා ඉතින් මාර්යාට කොටසක් මාර්යාට අහුවෙනවා අවිලා පෞරස් කරගෙන ඉතින් අපායෙන් නවතිනවා කොටසක් මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා එතකොට මේ කාමයෙන් නිදහස් වෙලා මේ ආදීනව දකින්න කෙනා දැන් අපිට පේනවා මේ ඕනම දෙයක නිදහස් වෙනනම් අපිට මේකේ යථාර්ථය අවබෝධ වෙන්න ඕනි එතකොට අවබෝධ වෙන්න ඕනි ආස්වාද හට ගැනීම ඔව් මනසියාම ආස්වාදේ ආදීනවේ නිස්සරණේ දකින්න ඕනි මෙන්න මේ කරුණු පහ යථාර්ථයක් හැටියට අවබෝධ කරන කෙනා යථාභූත ඥානය හැටියට ඒක තමයි ලබා ගන්න. දැන් අපි යථාභූත ඥානය කියන එක නිරව කර ගන්න ඕනේ. මොකද යථාභූත ඥානය කියන්නේ යමක ඇති ඔය කරුණු පහම දැකීම. එතන අපි පංච උපාදානස්කන්ධය ඔය පහම දකිනවා නම් අපි පංච උපාදානස්කන්ධය යථාර්ථය දකිනවා. අපි ඇසිය ඔය පහම දකිනවා නම් ඇසිය යථාර්ථය දකිනවා. කාමයේ ඔය පහ දකිනවා නම් කාම යථාර්ථය දකිනවා. එතකොට යථාර්ථය දකිනවා කියලා කියන්නේ ඔය පස්සාකාරයෙන් අවබෝධ කිරීම. එතකොට මේ පස් ආකාරයෙන් අවබෝධ කරන කෙනා අවබෝධ කර යනවා. ඉතින් මාගන්දියට බුදුරජාණන් වහන්සේ පැවිදි වෙන්න ඉස්සෙල්ලම කියනවා. වාගන්දියට කියනවා මොකද්ද? මාගන්දිය ඔබට කරන්න තියෙන මෙච්චරයි කියනවා. සත්පුරුෂයන් ආශ්‍රය කරන්න. සත්පුරුෂයන්ගෙන් ඔබට ලැබෙනවා ධර්මයේ ශ්‍රවණය කරන්න. ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ලැබුණාම ඔබට පුළුවන් මේ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හසුරුව ගන්න. ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හසුරුවනකොට ඔබට තමන්ගේම අවබෝධයක් හැදීරේ මේක ඔව් පංච උපාදානස්කන්ධයන් මේ පස් ආකාරයෙන් හට ගැනීම නැතිවීම ආස්වාද ආදී වෙන නිස්සාරණ කියන්නේ පස් ආකාරයෙන් තමන්ම තමන්ගේ දෙයක් හැදීර ජීවිතේ අවබෝධ කර ගනීවි එතකොට ඔබ මේ අවබෝධයේ නිසා මොකද වෙන්නේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියම් චන්දරාගයක් තිබ්බනම් ඇල්මක් තිබ්බනම් ඒ ඇල්ම දුරු වෙලා යනවා දුරු වෙලා ගියපු ගමන් ඔබ මේකට ග්‍රහණය වෙන්නේ නැහැ බැඳෙන්නේ නැහැ උපාදානේ නැති වෙලා යනවා උපාදානේ නැති වුණා නම් බව විපාක පිණිස කර්ම හැදෙන්නේ නැහැ භවේ නැති වෙලා යනවා භවේ නැති වුණා නම් ඉපදීම නැති වෙලා යනවා දුකින් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා දැන් අපිට පේනවා එහෙනම් මේක ඔක්කොම යන්නේ මේ හේතුඵල ඔව් ක්‍රියාකාරීත්වයක් අඛණ්ඩව පැවතීම නිසා එහෙනම් මේක නැති කරන්න තියෙන්නේ මේ ධර්ම මාර්ගයේ තුලින්ම ඇති කරගන්න අවබෝධයෙන් මයි. ඇයි ඒ පස්සාකාරයට අවබෝධ කරන තුරු මේක තන්නාව ප්‍රහණවීමක් ජීවිතය අවබෝධ වීමක් වෙන්නේ නෑ. දැන් අර පංචපාදානස්කන්දී සම්පූර්ණ මේ දැන් මේ සෝතාපන්න වීමට උනත් කෙනෙකුට පංචපාදානස්කන්දී ආස්වාද ආදීනව හට ගැනීම නැතිවීම ආස්වාද ආදීන නිස්සරණ කියන පහ අවබෝධ වෙන්න ඕනේ. නැත්තම් සක්කාය දිට්ඨි දුරු වෙන්නේ නෑ. ඊට පස්සේ තමයි සක්කාය දිට්ඨි දුරුන පස්සේ ආ ඒ අවබෝධය පිළිටලාම යා නැවත නැවත ඒක නෝනේ විමසන්න ඕනේ. එතකොටයි උපාදාන රහිත වෙන්න හිත පුරුදු වෙන්නේ. හරි පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන දේලා තියෙනවා. ඉතින් මේ ඒ බුද්ධ දේශනාව අපි හොඳින් කියවද්දී අපිට පේනවා අපිට මේ ජීවිතයේදී යම් කිසි ප්‍රමාණයකට උත්සාහ ගන්න ඕනේ. මොකද හේතුව දැන් අර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා කළා තියෙනවා අන්ධ පුද්ගලයන් දෙදෙනෙක් ගැන. මොකද්ද ඒක අන්ධ පුද්ගලෙක් ඉන්නවා කොච්චර බෙහෙත් කළත් සනීප වෙන්නේ නැහැ. බෙද මහත්ය ළඟම ඉඳි. බෙද මහත්ය නිතර බෙහෙත් දා ඉඳි. නමුත් සනීප වෙන්නේ නැති අය ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා බෙද මහත්ය බෙහෙත් කරද්දි සනීප වෙනවා. මේ නිසා තමන් දැනගන්න ඕනේ මේ අන්ධ කෙනෙක් වගේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොවි මේ යන ගමන. බැරි වෙලාවත් අපිට මේ කරන අකුසල කර්ම රැස් කරගන්න උනොත් එහෙම පව් රැස් කරගත්තුත් කර්ම රැස් කරගත්තුත් ඒ කර්මෙන් වැහෙනවනේ. ධර්ම මාර්ගයේ කර්ම විපාකෙන් වැහෙනවා. ඊට පස්සේ තමන් අකුසල රැස් වුණොත් කොච්චර කටපාඩමින් ධර්මේ දරන්නේ තවබෝධ වෙන්නේ ඒ වැහෙනවාමයි. වැහුණට පස්සේ වෙන පාඩුව තමයි සීවිකල් වෙනවා. අන්තිමට කාලේ සීවිකල් වෙනවා. සීවිකල් වෙන පස්සේ අර කර්ම විපාකේ තමයි ඉස්සරහට එන්නේ. ඊට පස්සේ ඒ කර්ම විපාක විසින් එක්ක යාම නිරේට අරන් යනවා. එක්ක තිරිසංගයුණීට අරන් යනවා. එක්ක ප්‍රේත ලෝකෙට අරන් යනවා. අපායට අරගෙන යනවා. ඒක වෙනස් වෙන්න නම් අර යෝනිසෝ මනසිකාරයේ පිහිටලා ධර්මෙ පිහිටන්න ඕනේ. ඒ නිසා අර අවබෝධයේ නැතිකම නිසා චතුරාර්ය සත්‍ය ධර්මෙ නොදැනීම නිසාම අනවබෝධය නිසාම අනවබෝධී පිහිටලා සිත කය වචනේ කියන තුන් දොරින් අකුසල රැස් කිරීම නිසා කොටසකට ධර්ම මාර්ගයේ සම්පූර්ණම වැඩි කොටසකට ලෝකේ ධර්ම මාර්ගයේ අහිමි. ඒ වැඩි කොටස මහ පොළොව වගේ. ධර්මී අවබෝධ කරන්න මේ අකුසල් වලින් පරිස්සම් වෙලා අකුසලයට වැටෙන්නේ නැතුව කුසලයේ හිත රඳවාගෙන හිත රැකගෙන මේ ධර්ම මාර්ගයේ ගිහින් අවබෝධ කරන පිරිස නියසිල මතට නගාලු පස්වල්පේ වගේ. ඉතින් ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ තමන්ගේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති මතයි. තමන් ධර්මයේ හැසිරීම මතමයි ඒක තීරණය වෙන්නේ. වෙන කිසිම ක්‍රමයකින් ඒක තීරණය වෙන්නේ නැහැ. මේ නිසා තමාගේ යහපත, තමාගේ යහපත් සපත, තමාගේ රැකවරණේ තමා විසින්ම සලසා ගන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේලාගෙන් මේ ධර්මාවාද ලැබෙනවා. දැන් අපිට කලාතුරකින් ලැබිච්ච එකක් මේ. ඉතින් ඒ නිසා කලාතුරකින් ලැබිච්ච මේ ධර්මය ඔබ අදිටන් කරගන්න, ඔබත් මේ ජීවිතය අවබෝධ කරගන්නවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාවන්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. සාදු සාදු සා